විහාරවාසී ගරුතර ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය නම් කරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අද දින මේ උතුම් දිනයේදී මේ විදිහට පාන්දර උසස් කියලෙක පිහිටීමේ ඇත්තම් දැන් සූදානම් වන්නේ අද දින වැඩසටහනට අනුව තියෙන ධර්ම සාකච්ඡාවේ වැඩසටහනට සහභාගී වෙමයි බලාපොරොත්තු වෙන්නේ. මේ කාලේ මේ පින්සඳ දෙන්නලා තියෙන්නේ ධර්මයේ පිළිබඳව තියෙන ගැටලු විමසා දැනගන්නයි. ඒ නිසා මේ අත්කන්ද ධර්මයේ පිළිබඳව ගැටලු තියෙනවා නම් පිට ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් පොර කැල්ලක ලියලා හැමදෙන්නෙම ගණන් දෙන්න පුළුවන්. ධර්ම සාකච්ඡාවට කලින් අදාපි අද බොහෝ දිනේ ගැන ඉතාම කෙටියෙන් අරුන්තිකයක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේතු හාමුදුරන්ගේ වැඩමවීම පිළිබඳව අපි බොහෝ දෙනෙක් අත්හා දැනගෙන තියෙනවා. උන්වහන්සේගේ වැඩමවීම කාරණා කිහිපයකින් අපේ රටට වැදගත් වෙනවා. එකක්, අපේ රටට අලුත් ආගමක් ලැබුණා. ඒ වගේම අපට සංස්කෘතියක් අලුත් සංස්කෘතියක ආමනක් ලැබුණා. මේතු හාමුදුරන්ගේ වැඩමවීමේ සිද්ධියේදී අපට උන්වහන්සේගෙන් ඉගෙන ගන්න ලක්ෂණ කීයක් තියෙනවා. අන්නේ කරුණ ටික මුලදීම අපි කෙටියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනත නැහැදී මිහිඳු හාමුදුර වැඩම කරන්නට උන්වහන්සේට ආරාධනා කළේ මොග්ගලි පුතිස්ස හාමුදුරුව. මහින්ද හාමුදුරන්ගේ නැත්නම් මිහිඳු හාමුදුරන්ගේ ගුරු හාමුදුර තමයි ඉන්දියාවේ වැඩ සිටිය අශෝක රජතුමාගේ කාලේ වැඩ සිටිය. ඒ වගේම තුන්වෙනි ධර්ම සංගායනාවට අනුශාසකත්වයේ දරපු ස්වාමීන් වහන්සේ මොග්ගලි පුතිස්ස හාමුදුරුව මහින්ද හාමුදුරන්ට ලංකාවට වැඩම කරන්න ආරාධනා කරපු අවස්ථාවේදී ලංකාවේ කවුද කටිගරු රජතුමා? ආරාධනා කරපු අවස්ථාවේදී මොග්ගලි පුතිස්ස හාමුදුරුව මහින්ද හාමුදුරන්ට ලංකාවට වැඩම කරන්න කියලා ආරාධනා කරපු අවස්ථාවේදී ලංකාවේ රජකලින් මුටසේව රජතුමා දේවානම්පියතිස්ස රජතුමාට කලින්. එතකොට මුටසේව රජතුමා ගැන මහින්ද හාමුදුරු ඉන්දියාවෙන්දම කල්පනා කළා. කල්පනා කරපු අවස්ථාවේදී උන්වහන්සේට තේරී ගියා මේ මුටසේව රජතුමා කියන වයසක රජ කෙනෙක් මේ වයසක රජ කෙනෙක් එක්ක මෙවැනි බාහිර දූර කාර්යයක් කරන්න අමාරුයි කියලා කල්පනා කරලා මහින්ද හාමුදුරු අභිඥාරාධේ කෙනෙක් ගිරිතිපල් හිටවෙඩිය ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ තීරණය කළා. උන්වහන්සේ නුවණින් දැනගත්ත තව මාස කීපයක් රජතුමා ජීවත් වෙන්න කියලා. ඊට පස්සේ රජතුමාගෙන් පස්සේ රජතුමාගේ පුතා අත්තිත්ත කුමාරයා රජ වෙන බව දැනගත්තා. දැනගෙන ඉතින් මාස කීපයක් ප්‍රමාද වුණා. ආරාධනා කළා. ආරාධනාව ලැබුවේ බුද්ධ වර්ෂ නැත්නම් බුද්ධ පරිනිර්වාණයේ අවුරුදු 236කට පස්සේ. ඊට පස්සේ මාස කීපයක් ගත වුණා. එකක් පොයින් පස්සේ 237 ලැබුණ පස්සේ තමයි වැඩම කළේ. ආරාධනාවේ මාස 6ක් වෙනකන් ඉන්දියාවේ වැඩ සිටියා. ඒ වැඩ සිටියේ ඉන්දියාවේ දක්ෂිණ අගයේදී දක්ෂිණ පුරවරයේ කියලා අපි කියනවා. ඒ දක්ෂිණ පුරවරයේ තමයි මිහිඳු හාමුදුරන්ගේ අම්මා ජීවත් වෙන්නේ. මිහිඳු හාමුදුරන්ගේ අම්මට කිව්වේ වේදිකා දේවිය කියලා. ඒක කුලයක දේවියක්. මේ වේදිකා දේවිය බලන්නත් එක්ක මිහිඳු හාමුදුරුවෝ අනිත් ස්වාමීන් වහන්සේලා සමග වැඩම කළා මේ දක්ෂිණ ජනපදයක. දක්ෂිණ ජනපදයේහි වේදිස පුරවරයෙහි මේ දේවිය වාසය කළේ. වේදිස පුරවරයෙහි වැඩම කරාට පස්සේ මේ දේවිය ස්වාමීන් වහන්සේලාට ආරාමයක් ඉක්මනින් සකස් කරා සූදානම් කරා මේ කාලේ වැඩ සිටින්න. ඒ ආරාමයට කියනවා වේදිස ගිරි කියලා. තන වේදිත ගිරියේ මාස 6ක් වැඩ සිටියා. ඒ කාලයේදී අම්මාට ධර්ම දේශනා කළා. අම්මට දේශනා කරපු ධර්මය අහලා අම්මා ධර්මාවබෝධ කළා. ඒ විතරක් නෙවෙයි ලංකාවට වැඩම කරන්න සිටිය පිරිසෙන් ස්වාමීන් වහන්සේට අමතරව තවත් කෙනෙක් සිටින් ගිහි උපාසක මහත්මයෙක් ගියා. ඔහුට කියේ බණ්ඩකෝපාසකය කියලා. මේ බණ්ඩකෝපාසක කියලා කියන්නේ ඉන්දියාවේ හිටිය රජ පෙළපතකයි කෙනෙක්. එතකොට අර මෑණියන්ට දේශනා කරපු ධර්මය අහලා මේ කුමාරයා අනාගාමි වුණානි කියලා සඳහන් වෙනවා. ඒතර බණ්ඩක උපාසකතුමා අනාගාමි වෙලා ඉදී. මාසකීපයක් ගත කරන අතරේදී විෂ්ණු හාමුදුරුවෝ සූදානම් වුණා ලංකාවට ඇවිල්ලා කොහොමද මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්නේ කියලා. එහිදී භාෂාව පිළිබඳව දැනුම ලබා ගත්තා. මොකද ඒ කාලේ භාෂාව ඉන්දියාවේ භාෂාවයි ලංකාවේ භාෂාවයි ලොකු වෙනසක් තිබුණේ නැහැ. සංස්කෘත පාලියදී භාෂාවලින් ආවර්ජන ලැබුණු භාෂාවක් අපට තිබුණේ. මාගදී අර්ථ මාගදී භාෂාවකට සම්බන්ධ සිංහල ප්‍රාකෘත භාෂාවයි ඒ කාලේ තිබුණායි කියලා සඳහන් වෙන්නේ. ඒතර භාෂාවට පුරුණා ලංකාවේ සංස්කෘතිය පිළිබඳව දැනුවත් වුණා. මේ කරුණ ටික තමයි මේ මාසය ගත වෙනකන් තිබෙන්නේ. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කිරීම සඳහා පිරිස තෝරා ගැනීමේදී ධාම් වැදගත් ආකාරයට තමයි සිට කරන්නේ. මේ පිනතුන් දන්නවා මිහිඳු හාමුදුරුවෝ සමග ස්වාමීන් වහන්සේලා තවත් කිහිපනමක් වැඩම කළා. මහින්ද හාමුදුරුවෝ වැඩම කළා. ඒ වගේම සාගර උප සමදා ස්වාමීන් වහන්සේ හතර නමක් ඇදී. ඉක්තිය, උත්තිය, අම්බල බද්දසාල කියලා. මහින්ද හාමුදුරුවෝත් එක පස් නමක්. උපසමදා ස්වාමීන් වහන්සේලා පස් නමකුයි. ඒ වගේම වැඩම කළා සුමන සාමණේරයන් වහන්සේ කෙනෙක්, සක්නේරි ස්වාමීන් වහන්සේ කෙනෙක්, අවුරුදු 73 වහන්සේ අභිඥාරාධේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්. මොනේ මේ පිනතුන් කල්පනා කරලා බලන්න ඇයි මේ උපසමදා ස්වාමීන් වහන්සේලා පස් නමක් වැඩම කළේ? ඇයි පස් නමක් වැඩම කරන්න හේතුනේ? මේක නිකන් පිටුවෙච්ච දෙයක් නෙවෙයි. එකකටින් ඔබ සමගා ස්වාමීන් වහන්සේ පහක් කළපත් නම අනිත් පැත්තේ සාමනෙර ස්වාමීන් වහන්සේ කෙනෙක් අනිත් පැත්තේ ගිහි උපාසක මහත්මිය මේ කරුණ අහම්බෙන් වෙච්ච දේවල් නෙවෙයි කට්ටිය වැඩ නිසා එක්කන් ආව නෙවෙයි නැත්නම් කට්ටිය මදිහින්ද අඩුවෙන් එක්කන් ආවත් නෙවෙයි මේක මුලක් පිළිමක් විදියට බලලා කල්පනා කර කර දෙයක් මේ ස්වාමීන් වහන්සේලා පස් නමක් වැඩම කළේ පින්තුනේ අපේ සාසනික සම්ප්‍රදායයේ තියෙනවා උපසම්මදා විනය කර්මයක් සිදු කරන්න. යම් කෙනෙක් මහාන වෙච්ච සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් සාමණේර වහන්සේ කෙනෙක් හැටියට මහාන කරන්න උපසම්මදා ස්වාමීන් වහන්සේ එක නමකට උනත් පුළුවන්. මහාන කරන්න එක නමකට උනත් පුළුවන් උපසම්මදා හැබැයි එක නමක් හරි ඉන්නවා. ඒ සාමණේර ස්වාමීන් වහන්සේ උපසම්මදා කරන්න නම් අඩුම ගානේ ස්වාමීන් වහන්සේලා කියනමක් ඉන්නවද? අදමදානේ උපසම්මදා ස්වාමීන් වහන්සේලා පස්නමක් ඉන්නවා. අන්න ඒ නිසා තමයි මේ උපසම්මදා ස්වාමීන් වහන්සේලා පස්නමක් වැඩමගලේ. හැබැයි අපේ බෞද්ධයන්ට ඇතැම් විට මේක අපි වරදවා තේරුම් ගන්න තියෙනවා. මේ ආවාසය අපිට ගිහිල්ලා තියෙන දානවලදී දානික ස්වාමීන් වහන්සේලට ආරාධනා කරනකොට අපි හිතනවා දානික උපසම්මදා ස්වාමීන් වහන්සේලා පස්නමක් ඕන කියලා. ඒක පිළිතුරු වැරදි අදහසක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන්ම අපි දැකලා තියෙනවා ඒකට සාධක තියෙනවා උදාහරණ තියෙනවා ඇතැමිට එක සාමණේර ස්වාමීන් වහන්සේ මහා සංඝයා වෙනුවෙන් ගිහිල්ලා වැඩම කරලා දානය පිළිගත් අවස්ථා සාංගිකව දානය බාරගත් අවස්ථාවක් තියෙනවා එනිසා සාමණේර ස්වාමීන් වහන්සේ එක නමකට හෝ සාංගික පූජා කරන දානය පිළිගැනීමේ හැකියාව තියෙනවා ඒකට මේ දානෙකට නෙවෙයි වැඩි ලංකාවේ මේ ස්වාමීන් වහන්සේලා මේ සාමිනාසල වැඩියේ ඊට වඩා ගැටගත් ස්ථානෙ මතයකට එකක් සාසන ප්‍රතිස්ථාපනයේද අනිත් එක බුදු සාසන විඥාප්ති කිරීමට එතකොට මේ ස්වාමීන් වහන්සේලා මේ කටයුතු අනිත් අතින් සාමයේ ස්වාමීන් වහන්සේ කෙනෙකුත් වැඩම කරගෙන ආවා එයි මේ සාමයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩි සාමයේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ලක්ෂණ කිහිපය දැනගන්නවා සාමයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇතුළේන්නේ කොහොමද ඒ සාමනේර හාමුදුරුවෝ සමදා හාමුදුරුවන්ට වත් පිළිවෙල දක්වන්නේ කොහමද? දැන් ඔබ සමදා ස්වාමීන් වහන්සේ කෙනෙකුට තියෙන එක්තරා නිේතික්ෂාපදයක් තමයි ආහාර පාන ආදී දාණය වළඳන ගන්න දේවල් අතට පිළිගැන්වීමෙන් විතරේ වළඳන්නේ. නිකන් ළඟින් ගෙනල්ලා දෙන්නට වළඳන්නේ නැහැ. ඒ වගේම දානි ගෙවන්වලින් සමහරක් ගන්න නැතුව බන්දේතිවල යම් සමහර ආහාර පාන අල්ලගෙන යනවා. ගිහියන්ට අල්ලගෙන යනවා වගේ එහෙම අල්ලගෙන ගියට ස්වාමීන් වහන්සේලා ගන්නේ නැහැ. තව කෙනෙක් ඒක අතින් අරන් එක එක පිළිගන්නවා. දැන් මෙන්න මේ කටයුතු හුඟක් ගන්න සාමණේර ස්වාමීන් වහන්සේලා. එනිසා සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ අවස්ථාවක් තිබුණා. ඒ වගේම සමහර දේවල් ඔබ සමදා ස්වාමීන් වහන්සේලා කරන අකප දේවල් තියෙනවා. යම් යම් සමහර උදාන පොදක ශික්ෂාපදවලට සම්බන්ධ දේවල් ඒවත් සාමණේර ස්වාමීන් වහන්සේලා කරාට ගැටලුවක් නෑ. එනිසා මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ තවස්තාවයේ තිබුණා. ඒ වගේම දිහි කෙනෙකුගේ කිහි නායක මහත්මයේ කොහොමද එයාගේ හැසිරීම, එයාගේ ඇඳුම කොහොමද, එයා ක්‍රියා කරන්නේ කොහොමද කියන මෙන්න මේ ආකාශයක් ලංකාවේ ඇවිල්ලා යාත්‍රාකම ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ අත්දැකීම ලැබීම සඳහා තමයි මේ දිහි කෙනෙකුත් ලංකාවට ආවේ. ඒකට ඒ කාරණා ටික අපිට වැදගත් වෙනවා දැනගන්න එක. ඒ වගේම ලංකාවට වැඩම කරපු අවස්ථාවේදී මිත්තක කියන ප්‍රදේශයට වැඩම කළේ ඒ ගලමුදුනට අම්ප ශාලයට වැඩම කළේ අම්ප ශාලයට වැඩම කරපු අවස්ථාවේදී කොහොම හරි රජතුමාට යමස්ථාවේ ගෙතනම එතෙන්ටම සම්බන්ධ වුණා. මෙතෙන් සඳහන් වෙනවා මුලදීම මිහිඳු හාමුදුරුව පිරිස ඔක්කොම රජතුමාට පේන සැලසුවේ නැහැ. මොකද රජතුමා ඊට කලින් ස්වාමීන් වහන්සේලා දැකලා තිබුණේ එක විටම ස්වාමීන් වහන්සේලා හය නමක් දැක්වත් රජතුමා බියලේ කියලා ඉරිදි බලෙන් අනිත් ඇත්තන් නොගෙනෙන්න මිහිඳු හාමුදුරුව විතරක් පේන එක සැලසුවා. ඊට පස්සේ තමයි ටිකක් සාකච්ඡා කරලා පස්සේ තමයි අනිත් අය පෙන්නුනේ. මිහිඳු රජතුමා රජතුමාට මිහිඳු හාමුදුරුව කතා කළේ තිස්ස කියලා. මේකත් වැදගත් දෙයක්. දැන් රජතුමා කල්පනා කළා මට මේ ලංකාවේ නම කියලා කතා කරන්න ඉන්නේ කවුද කියලා. මොකද එහෙම රජතුමාගේ නම කියලා කතා කරන්න තරම් ශක්තිය හෝ බලය නිමිති කෙනෙක් ලංකාවේ වරදී ඉන්නේ නැහැ. එතකොට ඇහුවා මේ පිරිස මීට කලින් දැකලා නැහැ ඔබ කවුද කියලා. අර මුලින් තිස්ස කියලා කතා කරපෝ ස්වාමි වහන්සේ පස්සේ කියන අර ගාථා මේ පිළිතුර ගන්නවා. සමනාමයන් මහරජ ධම්මරාජස් සාවකා කියලා තමන් වහන්සේ හඳුන්වා දුන්නා. දැන් මෙතන විශේෂ වචනයක් යොදවන මහරජ කියලා. මහරජ කියන වචනේ පිටුනේ රජ කෙනෙකුට දක්වන ඉහළම ගෞරවය දක්වන වචනේ තමයි මහරජ කියන වචනේ. දැන් සමහර අය කියනවා ගරු කියලා කියන එක, අතිගරු කියන එක, ශ්‍රීමත් කියන එක, උතුමාණන් කියන එක මේවායි ගෞරවණීය වචන කියලා රජවරුන්ට. නමුත් මේ සියලුම වචන වලට වඩා රජ කෙනෙකුට දෙන ලොකුම ගෞරවය තමයි ගෞරවණීය වචනේ තමයි මහරජ කියන එක. ඒක තමයි වර්තමානයේ මහරජාණන් කියලා වර්තමානයේ කියලා තියෙන්නේ. ඒ වගේම මේ රජතුමා මෙහෙම කතා කරගෙන රජතුමාට උපරම මොකද ලංකාවේ රජවරු 700ක් සිටියා ලංකාවේ රාජ්‍ය කරපු. ඒ රජවරු අතරින් මහරජවරු 10 දෙනෙක් අක්නේ. මහරජවරු කියලා කියන්නේ මුළු සොම්සිංහල නෙක්ෂියක් කරලා මුළු රටකම රජවරු හැටියට සිටියා. එවැනි කෙනෙකුට මහරජය කියලා කියන්නේ. ඊළඟට රජතුමා අහනවා මේ ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ කොහොමද මේ වැඩම කළේ කියලා. එතකොට රජතුමා වැඩම කරපු ආකාරය කොහොමද කියලා විස්තරව කියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කියන්නේ රජතුමනි අපි ගොඩිනුත් නෙවෙයි ආවේ, අපි දියෙනුත් නෙවෙයි ආවේ කියලා. ගොඩිනුත් නෙවෙයි, දියෙනුත් නෙවෙයි ආවේ කියලා. මේකත් වැදගත් කතාවක්. එතකොට ඊළඟ කෙනා ඇහෙනවා ස්වාමීනි කොහොමද කියලා ආයි ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. මොකද රජතුමාට යම්කිසි දැනුමක් තිබුණේ ඉතිබල පිළිබඳව මෙන්න පුත්‍රයන් ඉන්න පුළුවන් කියන විශ්වාසය තිබුණා. දැන් කාලේ නම් සමහර අය ප්‍රශ්න කරන ඉරිදි බල තියෙනවා කියන පුළුවන් එකම කියලා. දැන් ගුවන් යානයක් අහසේ කාල බරක් සහිතව ගුවන් යානයක් යනකොට භෞතික වශයෙන් අපට තේින්නේ ඒක කොහොම කිසිම දෙයක ආධාරයක් නැහැ වගේ තේින්නේ. කිසි කෙනෙක් එහෙම කියන්නේ ගුවන් යාන අහසයක් නැහැ කියලා අපි කියන්නේ. නැත්නම් වන්නම ස්වාල් ශක්තිය ඇතුළු තව යාන්ත්‍රික ශක්තිය මත ගුවන් යානය යනවා. ඒ වගේ විශාල බල ප්‍රමාණික දෙයක් යන්න පුළුවන් නම් මේ කිලෝ 60 70 ශරීරය ආධ්‍යාත්මික ශක්තිය දිනු කිරීම තුළින් ගෙන යන පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා රජතුමා නැවත ප්‍රශ්න කරේ නැහැ. ඥාන ස්වාමීන් කොහොමද වැඩි කියලා රජතුමා දැනගත්තා. ඊළඟ රජතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා රජතුමාගේ බුද්ධිමත්කම කොහොමද කියලා බලන්න. මේ පිට තුන් තමයිකටත් කියන අමතනිය කියලා. මේ පුඩා දරුවෝත් ඒක දැන ගන්න ඕන. දැන් මේ සමීපයේ ගසක් තිබුණේ ගස අඹ ගසක්. රජතුමාගෙන් අහනවා රජතුමනි මේ ගස මොකද්ද කියලා. දැන් මේ පිනතුනි හිතන්න පුළුවන් ඉන්නා විදිහට ආතල දැනගෙන ඉන්නේ නැද්දෝ අමගස් ගැන කියලා නේද? හිමිතේ ලංකාවට වඩා අමගස් ඉන්දියාවේ තියෙනවා. දැන් කාලේ ඉන්දියාව ලෝකේ වැඩිපුරම අඹ අපනයන කරන රට. අමගස් ඉන්දියාවේ හොඳට දැකලා තියෙනවා මේ මහඳුරෝ. අමදා වෙන දැනගන්න නෙවෙයි අහුවේ රජතුමාගේ බුද්ධිය දැනගන්න. රජතුමාගෙන් අහනවා රජතුමනි මේ ගස මොකද්ද? රජතුමාගෙන් අහනවා මේ අමගස. ඊට පස්සේ අහනවා රජතුමනි මේ අඹගස් හැර වෙනත් අඹගස් තියෙනවද කියලා. ඔව් ස්වාමීනි මේ අඹගස් හැර තවත් බොහෝ අඹගස් තියෙනවා. ඊළඟට මනවා රජතුමනි මේ අඹගස්සොත් ඒ අනිත් අඹගස්සොත් ඇර වෙනත් ගස් තියනවාද කියලා. කියනවා සාමිනි වෙනත් ගස් තමයි වැඩිපුරම තියෙන්නේ වෙනත් ගස් හොවා රටේ තියෙනවා. ඊළඟට මනවා රජතුමනි වෙනත් අඹගස්සොත් වෙනත් අඹනවන ගස්සොත් ඇර වෙනත් ගස් තියනවාද කියලා. ඔය සාමිනේ තමයි මේ මෙතන තියෙන අඹගස්ස කියලා. දැන් මේක හොඳට කල්පනාන් විදිය කෙනෙකුට හැර වෙනත් කෙනෙකුට මේක එකපාරම උත්තරයක් දෙන්න බෑ. ඒ වගේම රජතුමාගෙන් ඊළඟට ඇහුව ඥාති ප්‍රශ්නය නෑ කනේ කියලාද කියනවා. රජතුමාගේ නාරව රජතුමනි ඔබතුමාට ඥාතින් ඉන්නවද? ඔව් ස්වාමීනි මට ඥාතින් ඉන්නවා. රජතුමනි ඔබට ඥාතින් නොනෑයන් ඉන්නවද? ඔව් ස්වාමීනි නොනෑයන් තමයි මට හුඟක් ඉන්නේ. රජතුමනි ඥාතීනොත් ඥායනොත් නොනෑයනොත් හැර වෙනත් කවුරුවත් ඉන්නවද මේ රටේ? ඔව් ස්වාමීනි ඉන්නවා. ඒ කවුද? මම කියන්නේ. දැන් මේක තමයි අපේ ඉතිහාසයේ සඳහන් වන බුද්ධි පරීක්ෂණය. ප්‍රථම බුද්ධි පරීක්ෂණ හැටියට සැලකනවා. දැන් කාලේ අධ්‍යාපන විද්‍යාවේ අධ්‍යාපන සංකල්පවල එක ලක්ෂණයක් තමයි බුද්ධිය මනින විවිධ ක්‍රම තියෙනවා. ඒකට මේක බුද්ධි පරීක්ෂණයක් හැටියට සැලකනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැනගත්තා මේ රජතුමාගේ බුද්ධිය කොහොමද කියලා. ඊට පස්සේ තමයි සුල්ලාති පදෝපම සූත්‍රය අන්තරින් රජතුමාට ධර්ම දේශනා කළේ. ධර්ම දේශනා කළ ටික වෙලාවක් මෙහෙම සාකච්ඡා කළ ගත වෙනකොට කාලය ගත වුණා. රජතුමාට ආහාර පාන ආදිය සකස් කරගෙන කණ්ඩායමක් ආවා මේ ස්ථානෙට. දැන් මේ වන විට උදෑසන කාලේ ටිකක් ගෙවිලි කියන අවරණ ගිහිල්ලා. රජතුමා දැනගත්ත ස්වාමීන් වහන්සේලා ඉරාවරණ ගියාට පස්සේ ධානයවල නැහැ කියලා. එහෙම දැනගෙන තිබෙද්දී රජතුමා ස්වාමීන් වහන්සේට ආරාධනා කළා ස්වාමීන් වහන්සේ ධානයවල හඳු කියලා. මේක තමයි චාරිත්‍රය. කෙනෙක් අපේ නිවසට ආවත් අපේ පිරිසක් තියෙනවා. එයාට අපි යෝජනා කරනවා කෑම ටිකක් කමු කියලා. කෑම කනවල කියලා අහන්නේ නැහැ නේද? කෑම කන්නේ නැහැ කියලා විධාන කරන්නේ නැහැ. කෑම කමු කියලා යෝජනා කරනවා. ඒක අපේ සංස්කෘති ලක්ෂණයක්. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ සඳහන් කළා රජතුමනි අපි සනමන් යන වහන්සේලා අපි ඊරහර ටික යන පස්සේ ආහාර පාන ගන්න නැහැ කියලා. රජතුමා ඊට පස්සේ ආහාර පාන අනුභව කළා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගෙන් සමුගෙන රජතුමා නැවත අනුරාධපුර ගාමිණී ගියා. මේ අවස්ථාවේදී අනකලින් ස්වාමීන් වහන්සේට ආරාධනා කළා නම් ස්වාමීන් එක දවසක් අපේ මාලිගාවට දානික වැඩම කරන්න කියලා. මෙන්න මේ අතරේදී ස්වාමීන් වහන්සේ වැඩගත් කටයුත්තක් කළා. ඒ කටයුත්ත තමයි අර බණ්ඩක උපාසක මහත්මයා මහාන කළා. මහාන කළා පස්සේ ඔහු උප සම්බදා කළා. ඔහු විසිවය සම්පූර්ණ වෙච්ච කෙනෙක්. මහාන කළායි උප සම්බදා කළා. ඒ වගේම ආවේදී අහපු ධර්ම දේශනා අහලා මේ බණ්ඩක උපාසක උතුමත් සරහත් භාවයට පත් වුණා කියලා අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. දෙවෙනි දවසේ රජතුමා ස්වාමීන් වහන්සේලා වැඩම කරගෙන ඉන්නේ නැහැ කියලා එක්තරා සේවකයෙක් රථයකින් නෙව්වා මිහින් කලයට. ඒ අවස්ථාවේදී රජතුමාගේ ආරාධනා මත ආපු මේ රථේ ප්‍රියදුරාට ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා අපට රථය අවශ්‍ය නැහැ, ඔබ යන්න අපි වැඩම කරන්න කියලා. මේ රථේ නැවත අනුරාධපුර ග්‍රාමයට යන කලින් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම ගිරිතපණින් වැඩම කළා. රජ මාණිගාවේ දාන සරය වැඩ සිටියා. මෙවිට දෙවි රාජ්‍ය සඳහන් වෙනවා. මෙහෙම කරපු ස්වාමීන් වහන්සේ පසු අනිත් පැයක ධර්ම දේශනා කළා. මෙහෙම ටිකෙන් ටික ධර්ම ශ්‍රවණය කරන පිරිස වැඩි වෙනකොට අනුරාධපුරයේ තිබුණ නන්දන උයන රජ මාණිගා සමීපයේ තිබුණ බොහොම ලස්සන උද්‍යානයක්. මේ උද්‍යානයේ සූදානම් කළා ස්වාමීන් වහන්සේකට වැඩ ඉන්න. ඊට පස්සේ මේ උද්‍යානයේ රජ මාණිගාට සමීපයි ස්වාමීන් වහන්සේලා ඉන්න තැන හැමදුනේ නැහැ. පස්සේ රජතුමා මහා මේඝ වනෝද්‍යානය නැත්නම් අපි කියන මහා මෙුණා උයන කියන ස්ථානය ස්වාමීන් වහන්සේලාට සූදානම් කළ දුන්නා. පසුව එක සීමා සම්මත කළා. සීමා ලකුණු කරලා ස්වාමීන් වහන්සේලාට සංඝ සතුකොට පූජා කරාය කියලා සඳහන් වෙනවා. මහින්ද හාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට පින්තුනි විශේෂයෙන් රජතුමා ඇතුළු රජ මාලිගාවේ පිරිස ඥාති තමයි වැඩිපුර ධර්ම ශ්‍රවණය කළේ. පන්සලේ ටික සාමාන්‍ය ජනතාවත් ධර්ම ශ්‍රවණය කරන්න පිළිගුණා. මේදී විශේෂ සිටීමක් තමයි රජතුමාගේ සහෝදරයේ සමගිය යුවරජ කෙනෙක් යාණ කිව්වේ මහා නාග කියලා. මේ මහා නාග යුවරජතුමාගේ පිටව අනුලාදේ මිල් සෝවාන් නායකල සඳහන් වෙනවා. ඒ වගේම රාජවංශයේ නැති කුමරෙක් හිටියා අරිත්ත කියලා. මේ අරිත්ත කුමාරයා සෝවාන් වුණා කියලා සඳහන් වෙනවා. පස්සේ මේ අරිත්ත කුමාරයා මහණ වුණා. ලංකාවේම කෙනෙක් මහණ කරලා ලංකාවේම අයට මහණක සම්මතව ලබා දීලා ලංකාවේම අය මහණකමේ ශාසනීය ගුරුමකරුවන් කරන්න මිහිඳු හාමුදුරුවෝ ක්‍රියා කළා. මේකත් ඉතාම වැදගත් කාරණාවක්. ඊළඟ කාර්යය තමයි මේ ස්වාමීන් වහන්සේ මෙහිම ධර්ම දේශනා කරමින් යද්දී දින රජතුමා මේ ස්වාමීන් වහන්සේට පූජා කළා ලදපස්මන්. ලදපස්මන් කියන්නේ මොනවද කියලා මියත් අඳන්නවා. ඊළඟ සුණු සහල් ඒ වගේම මේ වගේ කාරණා කිහිපයක එකතුවක් තමයි ස්මල්ලානේ කරුණ පහක් එකතුනහම කියනවා අපේ ලදපස්මන් කියලා. මේ ලදපස්මන් ටික අරගෙන මහින්ද හාමුදුරුවෝ ස්ථාන 8ක් සලකුණු කළා. අනාගතයේ සුවිශේෂ ස්ථාන මෙහෙවන ස්ථාන 8ක් සලකුණු කළා. එන් එකක් තමයි ජයසීමා බෝධිය පීඨ නිස්ථානය, ලෝවා මහා ප්‍රාසාදයේ පීඨ නිස්ථානය, සීමා මානකයේ පීඨ නිස්ථානය, ඒවත් ගුරුවන්ැලි සෑය පීඨ නිස්ථානය, මේ වගේ ස්ථාන 8ක් සලකුණු කළා. ඒ හැමදැනම ටික වේලාවක් සමාධිසුවේ හිතුහාඳුරු හිටියා. රජතුමා දේ සඳහා කැඳවාගෙන ගියා. ඒ අතර විශේෂින රුවන්වැලි සෑය පිළිදෙන ස්ථානය ගැන කලකුණු කරන අවස්ථාවේදී මිහිඳු හාමුදුරුවෝ සඳහන් කළා රජතුමනි ඔබගේ මුණුබුරේ අනාගතයේදී මෙන්න මේ ස්ථානයේ ලෝකේ වැඩිපුරම සර්වඥ ධාතුන් තැන්පත් වන සෛත්‍යෙදි කරනවා කියලා. රජතුමා මේ අවස්ථාවේදී අහනවා ස්වාමිනියක මම ඉදි කරන්නම් මට එක් පැක්තිය තියෙනවා කියලා. මේ අවස්ථාවේදී මිහිඳු හාමුදුරුවෝ ඉතාම දුරදර්ශී කෙනෙක්. රජතුමා රජතුමාට සඳහන් කරන රජතුමනි ඔබේකට ඉක්මන් එන්න එපා. ඔබගේ මුණුබුරේ අනාගතයේ ආවන්තිස්ස කියලා වැඩගෙන ගිය පුතෙක් දුක කැමනු කියලා අනාගතයේ කාර්යය දෙන්න ඔබට ඊට වඩා වැඩගත් සාමික කාර්යතාවයක් කෙදෙලි තියෙනවා කියලා. මොකද මේ අවස්ථාවේදී දේවානම්පියතිස්ස රජතුමා මේ සෛත්‍ය කිදි කරන්න ගියා නම් ඒ වන විට කරන්න තිබෙන සාමික සේවය කරන්න බැරි වෙනවා. ඒ නිසා ඒ කාර්යයත් ඒ විදිහට සිත කළා. ඊට පස්සේ මෙහෙණි ශාසනය පිටවන්න මේ ස්වාමීන් වහන්සේගේ සහෝදරය වන සංගමිතාව ඊට මාසික කිහිපයකට පස්සේ ලංකාවට වැඩම කළා. ඒ අපේ මිහිඳු මහින්දාගමනයෙන් පස්සේ දුමින්දාගමනය කියලා සඳහන් කරනවා. ජයත්‍රි මහබෝධි වැඩම වීම සිදු වුණා. මෙන්න මේ අතරේදී අර ස්වාමීන් වහන්සේලා සමග වැඩම කළ කුඩාම ස්වාමීන් වහන්සේ විටින් විට ඉන්දියාවට වැඩම කළා. ඉන්දියාවට නිකන්නේ වැඩම කළ ඊට බලෙන් අහසින් වැඩම කළේ. දිනක් රජතුමාට කියනවා මිහිඳු හාමුදුරුවෝ රජතුමනි මට සර්වඥයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකින්න ඕන කියලා. රජතුමා අහනවා ස්වාමීන් වහන්සේම ලිව්වේ බුදුරජාණන් වහන්සේ පිළිමන පෑවා කියලා. ඔව් රජතුමනි බුදුහාමර පිරණ කප්පා ඇත්ත. බුදුරජාණන් වහන්සේගේ සර්වඥා ධාතුන් දැකීමට කරගන්නේ බුදුරජාණන් වහන්සේ දැකීමක් ඇතිවෙලා කියලා. අන්න ඒ සඳහා අර සුමන සාමණේරයන් වහන්සේ පස් ඉන්දියාවට වැඩම කළා. ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කළා. ඊම වතාවක් උන්වහන්සේ ඉන්දියාවට වැඩම කළා. ගුවන් ගමන් සම්බන්ධයෙන්ව බාර හිටියේ සුමන සාමණේරයන් වහන්සේ අවුරුදු 7ක පුරා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ රජය පෙළපැදලා ඉඳි කෙනෙක්. ඒ වගේම නිග්‍රෝධ හාමුදුරුවෝ කියලා මේ පිළිතුරු දන්නා අශෝක රජතුමා බෞද්ධයෙක් බව පන්තර පුරා කුමාරයා. ඒත් අවුරුදු 7 කෙනෙක්. ඒත් රජවංශයට ඉඳි කෙනෙක්. මෙන්න මේ වගේ විශාල කාර්යභාරයක් අතරේ ප්‍රධානම දේ තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරනකොට මේ ස්වාමීන් වහන්සේට කිසිපණමක් ඇවිල්ලා මේ සාමයේ පිළිදෙවෝ විතරක් නෙවෙයි. තවත් සුවිශේෂ සිද්ධියක් වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්මයේ කට පාඩමින් ඉගෙන ආවා. දැන් මේ පින්නතුන් දන්නවා ත්‍රිපිටක ධර්මයේ 84,000ක් ධර්ම සංදේ කියලා කියනවා. දැන් කාටද ග්‍රන්ථ හැදෙන්නේ? ග්‍රන්ථ 60ක් විතර තියෙනවා. දැන් මෙන්න මේ වගේ පොත්. මේවට කියන්නේ ත්‍රිපිටක පොත් කියලා. මේ වගේ පොත් 60කට ආසන්න සංඛ්‍යාවක් දිනන ත්‍රිපිටකය. දැන් මේ ත්‍රිපිටකය විතරක් නෙවෙයි, මේ ත්‍රිපිටකයට සම්බන්ධ අටමකා සම්ප්‍රදායක් අපි කියනවා. මේකේ ත්‍රිපිටකයේ තියෙන ගැඹුරු කාරණා විස්තර කරලා තියෙන කතා. මේ සියල්ලක්ම මිහිඳු හාමුදුරුවෝ රැගෙන ආව ලංකාවට එන්නේ. රැගෙන ආවේ පොත් වශයෙන්ද? මිහිඳු හාමුදුරුවෝ පොත් පුස්තකෙන් හරිය නැහැ. මිහිඳු හාමුදුරුවෝ මේ ඔක්කොම මතක ශක්තියෙන්, ධර්ම ශක්තියෙන් රැගෙන ආවා. විහිදුවාන්දර විතරක් නෙවෙයි අනිත් ස්වාමීන් වහන්සේලා කේහි අංක සඳහා ප්‍රවීණ ස්වාමීන් වහන්සේලා වැඩම කළේ. මේ ස්වාමීන් වහන්සේලා මේ වැඩගෙන ආවා. රැගෙන ආව විතරක් නෙවෙයි ලංකාවේ ඇයිද මේව ආරම්භ කෙරෙව්වා. ලංකාවේ ඇයිද මේව පහර දුන්නා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාර අවුරුදු 234කට පස්සේ ලංකාවට වැඩම කළේ. වැඩම කළා මේ ත්‍රිපිටකය ලංකාවේ ඇයිද ගුරුම කරලා දුන්නා. එහෙම ගුරුම කරලා තියපු දහම තමයි වලකම් බරජතුමාගේ කාලේ බුද්ධ වර්ෂ 440 දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාර අවුරුදු 440කට පස්සේ තමයි ත්‍රිපිටකය ග්‍රන්ථ ආරෝඪ කළේ. ඒතකොට 234 ඉඳලා 440 වෙනකම් බලන්නේ අවුරුදු 200ට වැඩි. එතන මෙන්න මේ කාලයක් ස්වාමීන් වහන්සේලා ලංකාවේ දේ ස්වාමීන් වහන්සේලා ලොකු කැපවීමකින් විහිදාම හරක් හඳලා. ඒ විතරක් නෙවෙයි ශාස්ත්‍රීය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වුණා. ඒ කාලේ සඳහන් කරනවා රජ රට මිනිස්සුන්ට වී ටිකක් හරි තේල ගන්න විදියක් නැහැ කියලා. අවුවෙලාලා වී ටිකක් තේල ගන්න විදියක් නැහැ කියලා. එහෙම කියන්නේ. ඕ රහතන් වහන්සේලා ඕ නිතර මහසින් වඩිනවා කියලා. ඒතකොට ඉරව්වට අර පාමනාන්දරයේ සිවුරවලට ඉරව් වෙන්නේ නැහැ නේද? ඒ තරම්ම ස්වාමීන් වහන්සේට වැඩ සිටියා කියලා සඳහන් කරන එකට සාක්ෂිත් තියෙනවා. මිහින්තලේ ස්වාමීන් වහන්සේ විතර ප්‍රමාණයක් වැඩ සිටියා. ඊට අමතරව මහා විහාරයේ මහමෙවුනා වෙන ආශ්‍රිතවටි මිච්ච මහා විහාරය තමයි ලංකාවේ ප්‍රධානම බෞද්ධ කේන්ද්‍රස්ථානය වුණේ. මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේලා 6000කට වඩා වැඩ සිටලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලාට දානය දෙමින්ද දානය සකස් කරපු ස්ථානයේ තමයි ওই විවත්තක සේතියේ ස්ථානයේ තියෙන මහා පාරි දානශාලාව වෙන සඳහන් වෙනවා. මේ දානශාලාවක් 20 වර්ෂ 5 වෙනි පියවස දක්වා ඒ කියන්නේ විහිදුව ආනන්ද වැඩම කළා කවුරුත් 800ක් ඉඳ ගණකලු තිබිලා තියෙනවා. ලංකාවේ වැඩම කළා පාහියෙන් කියන ජාතික වික්‍රම වහන්සේ මේ මහා පාරි දානශාලාව දැකලා තියෙනවා. දිනපතාම ස්වාමීන් වහන්සේලා 6000කට දානය සෝදානම් කළා තියෙනවා. මහා දානශාලා ඒ වගේම මේ පිනතුන් දියෝසින් වයි අනුරාධපුර අධිගිරිය ආශ්‍රේය දින ඇත්තකොණ කියලා විශාල ජල ස්ථානය කරන ස්ථානයක්. ඒ ඇත්තකොණේ හොඳට 1000කට ලීටර පැහැලා ගන්න පුළුවන් විදිහක් තියෙනවා. පාසකම් තියෙනවා. ඒ වගේ විශාල ස්ථාන ගැන දකින්නකොට අපිට හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා මෙතරම් හිටියයි කියලා. රජරණ අනුරාධපුරයේ ස්වාමීන් වහන්සේලා ශීඝ්‍රයෙන් වර්ධනය වෙනකොට අනිත් පැත්තේ මිහින්තලේ ස්වාමීන් වහන්සේලා වර්ධනය වුණා. අනිත් පැත්තේ මේ ස්වාමීන් වහන්සේලා රෝහණේ වැඩම කළා. වැඩම කළ රෝහණේ වියත් වුණා. මිහින්තල ඇස්කෙතුණු සිස්තමහරන් වගේ ස්ථානවල සිතුල්පව් වෙන ස්ථානවල රෝහණේ ස්වාමීන් වහන්සේලා 20000කට අධික ප්‍රමාණයක් වැඩ සිටියද සඳහන් වෙනවා. එනිසා ස්වාමීන් වහන්සේලා ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඒ ස්වාමීන් වහන්සේලා සුවිශේෂ ශාස්ත්‍රීය කාර්යයක් සිදු කළා. අපේ රටේ ඉති ගිය පින්නතුනේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වා ඒ අතර විශේෂයෙන්ම වලකම්බ රාජ සමය කාලය අවුරුදු 12ක කාලයක් දැඩි නියඟයක් තිබුණා. නැත්ත නැත්නේ මේ කාලේ ස්වාමීන් වහන්සේලාට ලොකු ආහාර විදයකට මුණ පාන සිදු වුණා. ස්වාමීන් වහන්සේ පිළිතරක් නෙමෙයි ලංකාවේ ඉන්න හැම දෙනාටම මේ වෙතනිය සිදු වුණා. අපේ රටේ ඉති සැදැහැති අය තමන්ගේ දරුවන්ට තියෙන ආහාර පාන ආදී එක ස්වාමීන් වහන්සේට දීලා ස්වාමීන් වහන්සේ ජීවත් වෙනවා. අම පින්නතුනි අතර ස්වාමීන් වහන්සේ දහස් ගණන් පිරිනම් සේවා කළ සඳහන් වෙනවා. නමුත් ඒ අතරේ ස්වාමීන් වහන්සේලා සිහිප නමක් ඉතාම උත්සාහයෙන් මහවැලිගඟේ වැලි කොටවල් දහලා ඒ වැලි කොටවල් මත තේත්තු වෙලා මේ ත්‍රිපිටකයේ සංජානන කරමින් කටපාඩම් කරමින් මේ කතුරු සම්මානයක් නොදී ඉතාම උත්සාහයෙන් මේක කටපාඩම් ඉගෙන ආවා. ඒ අතර ස්වාමීන් වහන්සේලා කිහිප නමක් මෝදතරණය කළ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් ඉගෙන මේක ආරක්ෂා කළා. පස්සේ කාලේ මියගෙන් පස්සේ අර ඉන්දියාවට ගිහින් ස්වාමීන් වහන්සේලායි ලංකාවේ ස්වාමීන් වහන්සේලා නැවත දෙතිස්ස නේද කියලා ඒක නැවතරතාවක් සංඝහනන් කළා. සංඝහනන් කළ බුද්ධ වර්ෂ 440 දී මෙයයි තීරණය කළා. මේක තවදුරටත් මේ වගේ කටපාඩම් ලැබගෙන අමාරුයි. ඒ නිසා අපි ග්‍රන්ථ ආරෝඪ කරමු කියලා ත්‍රිපිටකය මාතලේ අලු විහාරයේදී පුස්කොර පොත්තද රචනා කළා. ඒ දහම තමයි පිළිතුනේ ඉන්දියාවෙන් බුදු සමයේ පිරිනැ කාලයේදී ඉන්දියාවේ සංඝ සසුන පිරිනැ කාලයේදී ලංකාවේ සංඝ සසුනත් බුදු සසුනත් ධර්මයක් ආරක්ෂා කරමින් ලංකාවේ රැකගෙන ආපු මේ ධර්මය තමයි මේ උපසම්බදාව තමයි පස්සේ කාලේ ලෝකයේ අනිත් රටවලට ව්‍යාප්ත වෙලා ලෝකයේ ධර්මයේ කේන්ද්‍රස්ථානයේ විදිහට ලංකාව පත් වෙනවා. එනිසා මේ කරුණ ටික අපි සම්පූර්ණයෙන් සඳහන් කරේ අද මේ පොතම පොවදා විහිදු හාමුදුරන්ගේ ගුණ සීකරණ අවස්ථාවේදී අපි මේ කාරණා දැනගන්නට ඕන. මේ කාරණා බොහෝ දෙනෙක් දන්නවා. දැනගත්තට අපි නැවත නැවතත් මේ කරුණ අපි මතක් කර ගැනීම වැදගත් වෙනවා. දැන් මේ පිටු තුනේ ධර්මයේ පිළිමදල් දින ගැටතුන් සඳහන්ට අපි අවස්ථාව ලබා දෙනවා. අදයි පරමයෙන් මෑණි කෙනෙක් සංඥාවක් අහනවා. අතර සතිපට්ඨාන භාවනාව යන කුමක්ද කියලා. අතර සතිපට්ඨාන භාවනාව මතක්ද කියලා. මේක අපේ පිනතුන් බොහෝ දෙනෙක් දන්නවා. ඒත් අපි කෙටියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අතර සතිපට්ඨානය කියන භාවනාව පිනතුනි බුදුදහමේ තියෙන ප්‍රධානම භාවනාව. බුදුහාමුදුර උපමාවක් හැටියට සඳහන් කරනවා වනයේ ඉන්න කැලේ ඉන්න ඇසාගේ ඇස්පියවර මත අනිත් කැලේ ඉන්න සියලුම සතුන්ගේ පාපියවර එකට කැටි කරන්න පුළුවන්. ඇසාගේ ඇස්පියවරට වඩා ලොකු පාසකම් කැලේ අනිත් සතුන්ගේ නැහැ. ඒ නිසා ඇසාගේ ඇස්පියවර මත අනිත් සියලුම සතුන්ගේ පාපියවර සබන් පුළුවන්. අන්නේ වගේ මා යම්කාන් ධර්මයේ දේශනා කළා නම් ඒ දේශනා කළ සියලුම ධර්මය මේ සතර සතිපට්ඨානය කියන එකම කාරණාව මත ගොනු කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. සතර සතිපට්ඨානය තමයි ප්‍රධාන අනුශාසනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. සතිපට්ඨාන සූත්‍ර කීපයක් ධර්මයේ සඳහන් වෙනවා. සංයුත්ත නිකායේ තියෙනවා, අංගුත්තර නිකායේ තියෙනවා. ඒ අතරේ දීඝ නිකායේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ තමයි සතිපට්ඨානයේ පිළිබඳව අවිස්තරාත්මකව කරුණු ඇතුළත් කරන සූත්‍රය. සතිපට්ඨාන කියන වචනේ තේරුම තමයි සිහිය පිහිටවීම කියන අර්ථය. සතිය නැත්නම් සිහිය පිහිටවීම. සිහිය පිහිටවීම කියන එකට මුලින් හතර කියන විශේෂ පදයක් දාලා තියෙනවා. හතර සතිපට්ඨාන කියන. ස්ථාන හතරට සිහිය පිහිටවන්න කියන. කුමක්ද ස්ථාන හතර? කායේ කායානුපස්සේ විහෙරදී. කායෙහි කාය අනුව බලන්න, නුවණින් බලන්න කියන. ඊළඟට වේදනාසු වේදනානුපස්සේ විහෙරති. වේදනාවන් පිළිබඳව වේදනාවන් නුවණින් බලන්න. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සිතෙහි සිත අනුව බලන්න. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ධර්මයන් පිළිබඳව ධර්මානුකූලව සිත යොමු කරන් පිළිපදවන්න කියන. මේකයි කෙටියෙන් කියනවා. තවත් විස්තරාත්මකව කියනවා නම් පින්නතුනි අපේ ශරීරය අපේ අපි හිතාගෙන ඉන්න අපේ ලෝකය අපේ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ප්‍රධාන කොටස් කිහිපයකට බෙදෙනවා. ස්කන්ධ හැටියට බෙදෙනවා, ආයතන හැටියට බෙදෙනවා, ධාතු හැටියට බෙදෙනවා. ස්කන්ධ පංචකයක් තියෙනවා, ආයතන 12ක් තියෙනවා, ධාතු 18ක් තියෙනවා. මේ විවිධ ප්‍රභේදවලට දක්වලා තියෙනවා. ඒ ප්‍රභේද අතරින් වැදගත්ම ප්‍රභේදය තමයි ස්කන්ධ ප්‍රභේදය. ස්කන්ධ පංචකයකට පහකට බෙදෙනවා අපේ මුළු අධ්‍යාත්මික සමුදායම. මොනවද ඒ පහ? පළවෙනි එක තමයි රූපස්කන්ධය. මේ බාහිරට පේන රූපේ. කෙනෙකුට රූපස්කන්ධය කිව්වම මනක තියාගන්නම දෙයක් තියෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ පෘථිවි ආපෝ තේජෝ වායෝ කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කරුණු හතරෙන් ඇති වෙච්ච දේ විතරයි රූප කියලා අපි හිතාගෙන ඉන්නේ. එහෙමනම් මේකත් රූපස්කන්ධ වෙනවා. දැන් මේ මේකත් රූපස්කන්ධ වෙනවා. මේකේ රූපයක් වුණාට රූපස්කන්ධයක් වෙන්නේ නැහැ. රූපස්කන්ධය වෙන්න නම් තව උපාදාය රූප 24ක් කියලා තියෙනවා. උපාදාය රූප කියලා 24ක් තියෙනවා. ඒ කියන්නේ දැන් ශරීරයේ තියෙන නම්්‍ය සීලිය ස්වභාවය, ජීව ගුණය, මේ ශරීරය වර්ධනය වෙන ලක්ෂණ, මේ ආදී කාරණා තව 24ක් තියෙනවා. ඒ 24ක් එකතු වුණාට පස්සේ තමයි රූපස්කන්ධය වෙන්නේ. දැන් අපේ ශරීරයෙන් හිත අයින් වෙච්ච ගමන්ම අයින් වෙන්නේ රූපස්කන්ධයක් එක්ක. රූපය තියෙනවා. රූපය හරියට දරකඩක් වගේ මේක ඉතුරු වෙනවා. දැන් අපේ ශරීරයෙන් හිතත් එක්ක තියෙනකොට සතර මහා භූත රූප විතරක් නෙවෙයි අර උපාදාය රූප 24ක් එකයි තියෙන්නේ. ඒ නිසා තමයි අපේ ශරීරය නමන්න පුළුවන්, නැගිටවන්න පුළුවන්, වාතය ගමන් කරවන්න පුළුවන්, ශරීරය වර්ධනය වෙනවා. මේ ලක්ෂණ අයිති වෙන රූපාදාය ලක්ෂණයට. උපාදාය රූප 24ක් අයිති වෙන ලක්ෂණ. නමුත් අපේ ශරීරය මිය යනවත් එක්කම මොකද වෙන්නේ? අර රූපත් සංඛ්‍යමයි වෙනවා. රූපත් සංඛ්‍යයි වෙනවා. රූපයක් විතරක් ඉතුරු වෙනවා. රූපයක් විතරක් ඉතුරු වෙනවා. හරියට දැන් මේ අපි කියමු උදාහරණයකට මේ ලයිට් පත් දුනොත් ෆෑන් වැඩ කරනවා. දැන් මේ වැඩ කරන්නේ මොකක් හින්දද? විදුලිය නිසානේ. විදුලිය ක්‍රියා විරහිත කරපු ගමන්ම මේ වගේ ක්‍රියාකාරීත්වයක් නැති වෙනවා. එතකොට මේව වැඩ කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි මේ මනසත් එක්ක තියෙන මේ සම්බන්ධය මතයි මේ රූපේ වැඩ කරන්නේ. එතකොට තමයි රූපස්කන්ධය වෙන්නේ. නැත්තම් රූපේ විතරයි. නමුත් වෙනදින අපි මෙහිදී වැදගත් දෙයක් වෙනවා. අපි රූපයක් අපි ග්‍රහණය කරගෙන ඉඳියි. මේ බාහිරට පේන රූපය අපට හිතෙනවා මේක නිකන් කියන දෙයක් කියලා. මේක තමයි ආත්ම කරගෙන ඉන්නේ. මේක බාහිරට පේන රූපියම තමයි මනසින් මනෝ රූපයක් ඇටේට මනෝ ආයක් ඇටේට අපි මේක සිතින් අල්ලගෙන ඉන්නේ. ඒ සිතින් අල්ලගෙන ඉන්න ආකාරය අපිට යම් යම් අවස්ථාවලදී දැක ගන්න පුළුවන්. කොයි වගේ අවස්ථාද? සමහර විට අපි දකිනම සමහර අය මිය ගියාට පස්සේ මිය ගිහිල්ලා හත් දවසෙන් තුන් මාසෙන් වගේ දානමය පින්කම් කරනකොට ඒ පින්කම් කරන කැන්වල්සේ මිය ගිහිපාවගේ පින්තූර ගන්නවා. පින්තූර ගන්නකොට දැන් අපේ හැට නොදෙනවාට ඒ කැමරාවේ කාච්චයට මේ මිය ගිහිපු සමහර සත්‍යයන් අහුවෙනවා. ඇතැම් විට මිය ගිහිපු කෙනා මිය යන අවස්ථාවේ ඇඳගෙන හිටියඳු මේ මැවිලා අර ඥාතියන් කැන් වඩනකොට ඥාතියන් ළඟම වාඩි වෙලා ඉන්නවා. ඒ මිය ගිහිපු කෙනා නිතරම හැරමිකයක් හදේ අරන් හිටියනම් ඒ හැරමිකයත් එකම හිතට ආන්නේ. මිය ගිහිපු අවස්ථාවේදී කිසියම් වර්ණයකින් ඇඳුමක් ඇඳගෙන හිටියනම් ඒ ඇඳුමම තමයි අතලෙන්නේ. එහෙනම් මේ මොකද වෙලා තියෙන්නේ? දැන් මිය ගිහිපු කෙනාගේ මරණයේ අවසන් කටයුතු ඔක්කොම කළා. ඇතැම් විට භූම දානය කළා නැත්නම් ආදාහනය කළා මේ ඔක්කොම පිටිලා තවසන්. නමුත් මේ රූපිය මතනේ ඉන්නවා. මේ කොහොමද ඉන්නේ? මේ නියන අවස්ථාවේදී මේ ශරීරයේ දැඩි ආසාවෙන් ග්‍රහණය කරගත්තොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා මේක මනෝමය කයක් හැටියට අල්ලගෙන ඉන්නේ. මනෝමය කයක් හැටියට අල්ලගෙන ඉන්නේ. ඇතැම් විට යා ජීවත් වෙන කාලෙක අතක් වෙන් වෙලා තිබ්බනම් අතක් වෙන් වෙලා තිබ්බනම් අපි කියමු අනුතරකින් අතක් අයින් කරලා තිබුණේ කියලා. අර රූපය තියෙන අවස්ථාවේදී අතක් එක්කම යයි. මොකද රූපේ අර අත අයින් වුණාට යන්නේ ඉතින් තාමත් අත තියෙනවා. ඒ අතේ සංඥාගෙන දැනෙන යාට. ඒ නිසා මෙන්න මේ ලක්ෂණයක් දෙන මේ රූපය අපි නිතරම සිතින් ග්‍රහණය කරගෙන ඉන්නේ. හැබැයි මේක අර හැම වෙලාවෙම මරණින් පස්සේ නැලගෙන ඉන්නේ නැහැ. මොකද කුසල චේතනාවක සිට පිටව ගත්තා නම් මරණාසන්න මොහොතේ ඒක නා නැවත අපේ ශරීරයට ආසා කරලා නැගෙන ඉන්නේ. එතකොට ඊට එවෙනම සාගානීට වඩා ඉතල මානසික ශක්තියක ශරීරයක් එතොන් සම්බන්ධ වීමයි වෙන්නේ. එතකොට අර අර විදියට ඉන්නේ නැහැ. අරම ඉන්නේ බොහෝ වෙලට ශරීරයට ආසාවෙන් මිය ගියොත්. එන්ටතන ආසාවෙන් මිය ගියොත් ඇතැම් විට නිවසට ආසාවෙන් මිය ගියොත් මොකද වෙන්නේ? නිවසේ තමන් ඉන්න කාමරේට බඩමුඩු ටිකට ආසාවෙන් මිය ගියොත් බය වෙන දෙයක් නැහැ. කාමරේටම එන්න පුළුවන්. කාමරේම ඉන්න කෙනෙක් පිට යන්න වැඩි වැඩ කියන්නේ නැහැ. හැබැයි කාමරේට ගිහින් මිනිස්සෙක් ඇටියට එන්න ඒකේ අනතුර තියෙනවා. නම් මේ පිණිස ප්‍රාර්ථනා කරනවා අපේ ගෙදරම අපිට නැවත ලැබේවා කියලා නේද? ඒ දරුවෝ එකම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ටිකම හම්බ වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ආසයෙන් ප්‍රාර්ථනා කරොත් ලැබෙනවා. හැබැයි මනුස්සයෙක් හැටියට නෙවෙයි ලැබෙන්නේ. නමුත් පින්දහම් කළා, කුසල කළා, දරුවෝනුත් ඥාතිනුත් එක පින්දහම් කළා ප්‍රාර්ථනා කරොත් එහෙම ලැබෙනවා. එතකොට සුභතියක් හැටියටම ලැබෙනවා. රූප සංවේගය කියන කෙනෙක් මේ රූපය කියන ගේන ලොකු විග්‍රහයක් බුදුදහමේ තියෙනවා. මෙන්න මේ රූපය ගැන පිරිසිඳ දැනගන්නයි සතර සතිපට්ඨානයේ පළවෙනි සතිපට්ඨානය වෙන කාය අනුපස්සනාව තියෙනවා. මේ කාය ගැන නොයෙකීදී ප්‍රභේද දක්වලා කියනවා. ආනාපාන සතියෙන් ආරම්භ වලා ඊට පස්සේ දෙතිස් ගුණය ගැන අසුභ මනසිකාර්ය, කටිපොල මනසිකාර්ය, ධාතු මනසිකාර්ය, නවදීව ටික මේ ශරීරයේ විවිධ අවස්ථාවල වෙන සිදුවීම් ගැන. ජීවත් ඉන්න කාලෙම විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ මේ ශරීරයේ අත්ක නිරනව පියවර 9ක් ඇතිසේ නව ජීවිතක කියලා විවිධ ආකාරයෙන් බෙදලා බලනවා. ඇයි මේ බෙදලා බලන්නේ? අපි පින්න දෙන රූපයට තමයි වැඩිපුර මානසික කරන්නේ. රූපය තමයි අපේ ලෝකය. මේ රූපය මායිකට ගියත් රූපයට දැඩි ආසාවක් අපිට තියෙනවා. ඒ නිසා මෙන්න මේ රූපය පිළිබඳ වැළම දුරු කිරීම සඳහා ඒ කායානුපස්සනාව කියන මේ සතිපට්ඨානයේ බුදුහාමුදුර විස්තර කළේ. මේක තමයි සරල මාස්තාව. බුදුදහමේ විග්‍රහයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි ගන්න දේ නොදන්න දේට යන්නේ, සරල දේ සංකීර්ණ දේට යන්නේ. අර පිටගෙන කියන්නේ ඉතල මුලින් මේ පේන කය ගැනයි අවධානය යොමු කරන්න කියලා. කය හැදෙච්ච ආකාරයෙන් බෙද බෙද බලන්නේ මේක එකට ඝන සංඥාවක් හැටියට තියෙනකොට තමයි අපට මේක සත්‍ය විකෘති වෙන අසුභේ සුභ සංඥාවක් ඇති වෙන්නේ. මේකේ පොටස් ටික වෙන් කරලා බලනවා නම් තේරෙන්නේ අපට තේරෙනවා මේක අපි මිසන වගේ බොහොම සුභ දෙයක් නෙවෙයි කියලා. ඉතන අපි සුභ දෙයක් නෙවෙයි කියලා. ඒ නිසා මනසින් මේක පොටස් කර කර බලන්න කියලා කියන්නේ. අසුභ භාවනා වඩනකොට කෙස් ටික වෙන් කරලා බලන්න මෙයාදී මේ 32ක් මේ පොටස් පිළිබඳව වෙන් වෙන්ව බලන්න කියලා. වෙනතුනි මෙතෙන්දී අපි වැදගත් කාරණයක් තියෙනවා. ධර්මයේ තියෙනවා එක්තරා වචනයක් නිපිදා කියලා. නිපිදා කියන්නේ කලකිරීම කියලා සිංහලට පරිවර්තනය කරන්නේ. නමුත් වෙනතුනි මේ කලකිරීම කියන්නේ කොහොමද මතක තියාගන්න? අපි බොහෝ විට හිතන්නේ කලකිරීම කියන්නේ මොකද්ද? මූණත් නරක් කරගෙන මූණත් නැඹුරු කරගෙන නිකට නත ගහගෙන බලාගත්තුවට බලාගෙන ඉන්න එක තමයි අපි නිපිදා කියලා හිතාගෙන ඉන්නේ. කලකිරීම කියලා හිතාගෙන මේක නෙවෙයි බුදුදහමේ තියෙන කලකිරීම. හොඳට මතක තියාගන්න. මේ රූපය ගැන අවබෝධය ලැබෙනවත් එක මෙයා එවැනි කලකිරීමක් ඇති කරගන්නේ නැහැ. සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම දේශනා කරන බුදුරජාණන් වහන්සේ විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනක්ඛං කියලා. ලෝකයේ පිළිබඳව දැඩි ආශාවක් දෝමනක්ඛං කියන මේ කරුණු දෙකම බැහැර කරමින් ඔය සතිපට්ඨානේ වඩනවා. ශරීරයේ පිළිකුල් කියලා දුකෙන් වඩනවා නම් එයා සතිපට්ඨානේ වඩන්නේ නැහැ. ශරීරයේ පිළිබඳව පිළිකුල් අවබෝධ වුණාට පස්සේ ඔහු දුක් වෙන්නේ නැහැ. ඔහුගේ අවදිමත් භවෙන් ඔහු විනිවිද දක්නා නුවණින් මේ ගැන නුවණින් දකිනවා. පින්නතුනි දෝමනස්සේ තියෙනවා නම් ධර්ම මාර්ගේ නෙවෙයි තමන් ඉන්නේ. මොකද නිවන සඳහා වැඩි යුතු අංග හතක් තියෙනවා. බොජ්ජංග කියලා, බෝධි අංග කියලා. ඒෙන් එකක් තමයි පීති සම්බෝධිය. සති, ධම්මවිජය, පිරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියලා සත්‍ය බොජ්ජංගය ගැන සඳහන් වෙනවා. එතෙන්දී ප්‍රීතිය බෝධි අංගයන් හැටියට වඩනවා. හරියට සතිය පිළිඳුනා නම්, ධම්මවිජය ඇති වුණා නම්, වීරිය හටගත්තා නම් ප්‍රීතිය ඊළඟට හට ගන්නවා. හිතේ බලවත් මේ ධර්ම මාර්ගය යනවත් එක්කම දැන් බොහෝ දෙනාට හිතෙන පිළිතුරුනි දැන් කල්ප ගාන කිහිල්ලා නිවන් දැක්කට පස්සේ මේ විමුක්ති වේ තියෙන්නේ කියලා නේද? මේක තමයි අපි නිවනට නිවන ප්‍රමාද කරන්න ප්‍රධාන හේතුව. පින්නතුනි නිවන් මඟ ආරම්භ කරන මොහොතේම හරි ධර්ම ශ්‍රවණය කළා නිවන් මඟ ආරම්භ කරා නම් ආරම්භ කළ මොහොතේ පටන්ම මේ විමුක්ති සුවේ දැනෙනවා. විමුක්තිය පිළිබඳව කාරණා අටක් ගන්න මේ සඳහන් වෙන විමුක්ති සුවේ ගැන. සෝවාන් මාර්ගයේදී සෝවාන් ඵලයේදී සකදාගාමි මාර්ගයේදී සකදාගාමි ඵලයේදී ආදිවත්යෙන් අර්ථත් ඵලය දක්වා පියව රටේදීම විමුක්ති සුවේ විඳින අවස්ථාවක් කියලා දක්වන්න. ඒ නිසා තම ආත්මව ගානක් කියලා නිවන් දැක්ක දවසක විතරක් නෙවෙයි නිවනේ සුවේ තියෙන්නේ. දැන් අපි උදාහරණයක් ගමු, සාමාන්‍ය ලෝක උදාහරණයක්. දැන් කොළඹින් ගාලට කෙනෙක් යනවා නම් කොළඹින් ගාලට යනවා නම් පින්නතුනි ගාලු පාර කොතෙන්ද ආරම්භ වෙන්නේ? ගාලු පාර කොතෙන්ද ආරම්භ වෙන්නේ? නියම විදියට නම් අනේ ගාලු මොහොතර කියලා කියන්නේ ගෝල් කේස් කියලා කියන්නේ. එතනනේ පටන් ගන්න. එතනින් නම් ගාල්ල කියලා කියන්නේ ගාලු පාර කියලා කියන්නේ. ගාලට තමයි හැම ඇද දෙකක් තියෙනවා. අන්නේ වගේ තමයි පින්නතුනි නිවන් මාර්ගය කියන එකයි. මේක ආරම්භතන මොහොතේ පටන් ඔහු නිවන් සොයේ විදිමි යන්නේ, විමුක්ති සොයේ විදිමි යන්නේ. ඒ නිසා කය ගැන අපි සැබෑ ලෙසම මෙන්නේ කරනවා නම් කය ගැන අපි සාමාන්‍ය හිතාගෙන විදිහේ කලකිරීමක් නෙවෙයි හටගන්නේ, අවබෝධයෙන් යුක්ත කලකිරීමක්. ඒ කලකිරීමට කියන්නේ නිබ්බිදා කියලා පාලින් කියන්නේ. එතකොට සතර සතිපට්ඨාන ගැන අපි කතා කරන්නේ මේ අහපු ප්‍රශ්නෙට. එහිදී කය ගැන බලන්න කියලා සඳහන් කළා. කය ගැන බලන නම් කරුණු හයක් යටතේ කායන පස්සනාව මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කළ තියෙනවා. ඒක ලොකු විස්තරයක්. ඊළඟට වේදනාසු වේදනාන් පස්සේ විහෙරති. වේදනාව ගැන නුවණින් දකින්න කියලා සඳහන් කරනවා. පින්නතුනි මේ වේදනාව පිරිසිඳ දැනීම දැන ගැනීම බුදුදහමේ තියෙන ප්‍රධානම ඉගැන්වීම. වේදනාව කියලා කිව්වම අපි බොහෝ දෙනාට තේරෙන්නේ මේ දුක් වේදනාව විතරේ වේදනාව කියලා. පින්නතුනි මේ දුක් අමාරු විතරක් නෙවෙයි වේදනාවක් අප වේදනාවක් වේදනාව බුදුදහමේ හැටියට. එතකොට වේදනාව කියන දේ වේදනා බුගුලෝක මාගල සඳහන් කරන ධර්මයේ වේදනා ඡන්දේ හරියට කිය කුකුලක් වගේ කියලා මේක තනි බව ඇති වෙමි නැති වෙමි කියන වේදනාව කියන එක පින්නතුනි මොහොතින් මොහොත වෙනස් වෙන දැන් මේ පින්නතුන වාඩි වෙච්ච මුල්ම අවස්ථාවේදී හරිම තනේ පයින්නේ වාඩි වෙච්ච ඒ වාඩි වෙලෙම ඉන්න දැන් විනාඩි 20ක් කියා කියනම සමාරුනේ දැන් ඒ දාගෙන ඉන්නවා සුවේ නැගිටොත් කියලා නැගිටලා ටේක පිළින්නකොට ආයෙ යනවා ආන්ති වුණා තමයි සුවේ කියලා පින්නතුනි වේදනාවේ ස්වභාවය මේකයි යම් කිසි ඉරියව්වක් වෙනස් කරා නම් වෙනස් කරපු මුල්ම සාරුලියක් කියන සෝයක් කියලා ඒකේ මැද අවස්ථාවේදී වෙන උපේක්ෂාව කියලා හිතාගෙන ඉන්නවා ඊට පස්සේ ගත වෙන අවස්ථාව අපි හිතාගෙන දුකේ කියලා අපේ සමස්ත අවුරුදු 60ක 70ක 80ක ජීවිතය යන අපි සැප වින්දාය කියලා හෝ දුක් වින්දාය කියලා හෝ අපි යම් කිසි දෙයක් කළා නම් යම් කිසි අත්දැකීමක් ලැබුවා නම් පින්නතුනි අපි කරලා තියෙන්නේ ඉරියව් වෙනස් කිරීම විතරයි ඉරියව් වෙනස් කිරීම විතරයි මෙන්න මේ ඉරියව් වෙනස් කිරීමට අපි හරියට ධර්ම අවබෝධය නැති නිසා අවබෝධය නැති නිසා අපි හිතන්නේ සැපයක් කියලා මෙන්න මේ සැපය දීර්ඝ කාලීන සැපයක් නොවන නිසා මේක සිය බුබුලකට ධර්ම උපමා කරලා තියෙනවා වේදනාව ගැන සැබෑ අවබෝධ කරගන්න නම් සතිපට්ඨානයේ දෙවෙනි පියවර වන වේදනාත්මස්නා වඩන්න ඕන මේ වේදනාව ගැන හරියට අවබෝධයක් නැති නිසා තමයි අපි පින්නතුනේ අනිත්‍ය දේ පිළිබඳව නිත්‍ය සංඥාවක් ඉන්නේ. දැන් මේ සතර ප්‍රතිපත්තහනේ වඩනකොට අපේ හිතේ තියෙන වැරදි අදහස් මේවට කියනවා සතර විපල්ලාස කියලා. සතර විපල්ලාස හතරක් දුර වෙනවා. කායානුපස්සනාව වඩන්නේ අසුභේ සුභ සංඥාව දුර වෙන්න. අසුභ දේ පිළිබඳව අපි සුභේ ගැන හිතාගෙන ඉන්නවා. අන්නේට දුර වෙන්නේ නැහැ කායන ප්‍රශ්නාව වඩන්නේ. වේදනා ප්‍රශ්නාව වඩන්නේ අනිත්‍ය දේ පිළිබඳව තියෙන වැරදි සංඥාව දුර වෙලා අනිත්‍ය දේ පිළිබඳව තියෙන නිත්‍ය සංඥාව දුර වෙන්නේ වේදනා ප්‍රශ්නාව වඩන්නේ. වේදනාව ගැන සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා මේ ආදී ලෞකික ලෝකෝත්තර වශයෙන් කොටස් දෙකකට බෙදලා වේදනාවේ විවිධ අවස්ථා නුවණින් දකින්න වේදනා ප්‍රශ්නාවේ මඟ පෙන්වනවා. තුන්වෙනි පියවර තමයි චිත්තානුපස්සනාව සිත ගැන බලන්න. සිත ගැන බලන්න. ඊනුත් මේ සිත කියලා කියන්නේ හේතු බලත හමානුම ශනිකව වෙනස් වෙමින් තියෙන දෙයක්. තරාගන්වා චිත්තං, වේතරාගන්වා චිත්තං, කදෝ සංවා චිත්තං මේ ආදී වශයෙන් උතරාක්ෂර දෙකම පිළිබඳව හිතේ පහළ වෙන සිත විලි මොහොත පාසා වෙනස් වෙමින් තියෙනවා. මෙන්න මේ චිත්තානුපස්සනාව වැඩි වීම තුන්වෙනි පියවර හැටියට සඳහන් කරනවා. හතරවෙනි පියවර තමයි ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ධර්මයන් පිළිබඳව උතරාක්ෂර දෙකම පිළිබඳව නැත්නම් සංස්කාර පිළිබඳව චේතනා පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා කියන ධම්මානුපස්සනා භාවනාව. මේ පින්නතුනි මේ හතරෙන් කරන්නේ මේ හතර හරියට වැඩෙනවා නම් පංචස්කන්ධය පිළිබඳව නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව අපේ තියෙන බැරි අවබෝධය දුර වෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ පින්නතුනි හැම මොහොතකම වේගයෙන් ඇති වෙමින් නැති වෙමින් තියෙනවා. දැන් මේ විදිහට බල කරක් ගත්තා මේ පින්නතුනි මොහොතක් පාසා නිවීමෙන් පස්සෙම තියෙනවා. මේ වේගය වැඩි නිසා අපට තේන්නේ එක දිගටම එක විදිහට තියෙ කියලා. අපේ රූපය ගත්තත් එහෙමයි. අපේ රූපය ගත්තොත් මේ අපට පේන ඝන සංඥාවෙන් අපි මේ වරදවා තේරුම් ගන්න කියන නිසා අපට පේන්නේ එකම විදිහට තියෙ කියලා නේද? නමුත් බලන්න අවුරුද්දට එකවර ගානේ පින්තූර අරගෙන එක ළඟ පින්තූර ටික තිබුණ දින අවුරුදු 50ක් යට බලන්න ටිකෙන් ටික පොඩි ගානේ නම් වෙනස් වෙච්ච හැටිනේ. අවුරුද්දෙන් අවුරුද්ද ගන්නකොට ටිකක් පේනවා. පින්තූරේ මේ අවුරුද්දට සැරයක් නෙවෙයි වෙනස් වෙලා තියෙන්නේ. මේ ගත වෙන හැම සත්වරයක් පාසාම මේ වෙනස් වීමට ලක්ෂණ මේ රූපේ තියෙනවා. අපි පරිහරණය කරන රූපේ විතරක් නෙවෙයි අපේ හිත මේ භෞතික ලෝකේ හැම දෙයකම ස්වභාවය මේකයි. මෙන්න මේ යදනිස්සං සංදුක්ඛං මේ අනිත්‍යතාවය නිසා තමයි දුක කියලා දෙහට ගන්න. හැමදාම අපේ රූපේ ලක්ෂණට අලංකාරවත් තියෙනවා නම් දුක කියලා දෙයක් නැහැ. නමුත් මේ රූපයේ මොහොතක් පාසා පින්න තුනේ වයසට යනවා. මේ අපි හැරමිටිය කරා යන්නේ. මේ යන ගමනේදී පින්න තුනේ වෙනස් වීම නිසා දුක හට ගන්නවා. අන්න ඒ දුක හට ගන්න නිසා යදනිස්සං සංදුක්ඛං යම් දෙයක් අනිත්‍ය නම් ඒක දුකයි, යම් දෙයක් දුක නම් ඒක ආත්ම වශයෙන් ගන්න බැහැ, ඒක අනාත්මයි කියලා කියන අනාත්ම කියන මම මගේ වශයෙන් සත්‍ය ලෙස ගතුරු දෙයක් මේ ශරීර අභ්‍යන්තරේ නැහැ. මේ පහ මොහොතක් පාසා වෙනස් වීමින් තියෙන මේ පහක් මේ තියෙන්නේ සිතවත් ස්ථිරව දිගින් දිගට පරිම භවයට යන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය සමුත්පත්ය හැටියට කියන පින්දහම් කරන්න මේ ශරීරය අත්හැරීලා පස්සේ ආත්ම භාවයකට යනවා පරලෝක සඳහා ඉන්නවා පින්දරන්න කියලා ඒක අපි කියන සාමාන්‍ය සමුත්පත්ය හැටියට. නමුත් පරමාර්ථ සත්‍ය දැනවල කියන මේක කියන්නේ නැහැ. බලෙන් භවයට කුසල කරන කුජිනා මීනගත භාවයට යනවායි කියන හැඟීම දැඩිව හිටියොත් මේ පින්නතුනේ එවැනි හැඟීමෙන් ඉඳලා පින්සක් කරවමින් සුගතිය යන පුළුවන්. ඒකට සංගාවරණ වෙන්නේ නැහැ. නමුත් මගාවරණයි මගාවරණ වෙනවා. එහෙම දෘෂ්ටියකින් ඉන්න කෙනාට කවදාවත් නිවන් දකින්න බෑ. නිවන් දකින්න තියා සෝවාන් වෙනවත් බෑ. සප්පාසල සූත්‍රයේ කියවෙති මේකට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඒ දෘෂ්ටියත් අපි බැහැර කරන්න ඕනේ. හැබැයි ඒ දෘෂ්ටිය බැහැර කරනවා කියන්නේ පින්දහම් නොකරින්නේ නැහැ. ආ ගහට නගින්න කලින් ඉනිමග බිම දාන්නේ නැහැ. මේ අවබෝධය ලැබිච්ච කෙනා එකපාරම කුසල අකුසල කියන දේවල් සංස්කාර හේවතරෝදීන් හතර තවත් දික් වෙනවා කියන අවබෝධය ඇති වෙලා පින්දහම් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ. ඔහු පින්දහම කරමින් තමයි මේ නිවන් මාග යන්නේ. ඒ නිසා ධම්මාපි බහතබ්බා කියලා කාරණා ධර්මයේ සඳහන් කරන ධර්මයක් අයින් කරන අවස්ථාවක් වෙනවා. හැබැයි ඒක නිවන නැමැති ගහමඳුරට නැගලා ඉනිම ගයින් කරන්නේ. නමුත් බොහෝ දෙනෙක් ඉනිමකට නගින්නත් කලින් බිමේ ඉඳගෙන ඉනිමක පහළලා එහෙම නම් මොකද වෙන්නේ? නිවන නිවැරදිවම සුගතියත් අහිමි වෙනවා. සුගතියත් අහිමි වෙනවා. එනිසා සුගතිගාමි බුදුහාමරතලේ අපාගත වෙන්නේ කියන සත්‍යයන් සුගතිය කරා යොමු කරගෙන මෙහෙවුවා. සුගතිය වෙත සිත පිහිටුවගෙන ඉන්න අය ඊළඟට කලේ නිවන සඳහා යොමු කරා. මේකයි ධර්ම මාර්ගය. එනිසා මේ ධර්ම මාර්ගය සඳහායි මේ සතර සතිපට්ඨාන කියන්නේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒකායන වික්ක වේයම්ම ගෝසත්තානං සුද්ධියා ශෝක පරිද්දවන සමිප්පමාය දුක්ඛ දෝමන කණ නක්ඛංගමාය ඥායස් අධිගමාය නිබ්බානස සච්චිරියා යටි වශයෙන් මේක ආනිසංස ගැන සඳහන් කරනවා. දුකෙන් දුර වෙන අපේක්ෂාවක් කරනවා නම් දැන් මේ පිළිතුරෙන් දුක්ඛෙන් දුර වෙන කියන මොකක්දවල් කරනවා නේ නේද? පොඩි කාලේ ඉගෙන ගන්නවා, ඊට පස්සේ රැකියාවල් කරනවා, මේක දවල් කරනවා නේ. නමුත් ඉන්න දැන් අපි හිතුවට ඒවලින් කැමරෙන් දුක නැති වෙන්නේ නැහැ. දුක නැති වෙන නම් කරන්න ඕන මෙන්න මේ සතර පටි සතිපට්ඨාන ඔස්සේ තමන්ගේ ආකර්ෂණය වශයෙන් වෙනසක් වෙන්න ඕන. ආකර්ෂණය වශයෙන් වෙනස වීමේ උපරිම ප්‍රතිඵලය තමයි මේ ශරීරය මම මගේ නොවේ කියන අවබෝධය ලැබෙලා ඒ අවබෝධයෙන් දැක්මක් ඇති කරගන්නවා. ඒ දැක්ම නිසි ලෙස අවබෝධ කරගත්ත නම් මේ ශරීරය වයසට ගියාට මේ ශරීරය ලැබුණාට මේ ශරීරයට අනුතුරු නැට දුක් වෙන්නේ නැහැ. ඔහු දන්නවා මේ ශරීරයත් මේ බාහිර කොට නැගිටකුත් මේ ගහක් කරකුත් අතර වෙනසක් නැහැ කියන අවබෝධයට එනවා. අපට දුක ඇති වෙන්නේ අපේ ශරීරයට අනුතුරක් කරනකොට මේක මගේ කියලා අල්ලගෙන ඉන්න එක. දැන් බලන්න ලෝකෙ උගහක් අය ළඩ දුක් වලට පත් වෙනවා, අනුතුරු වලට පත් වෙනවා, මීනනවා. අපිට දුකද? අපිට කිසි ගාණක් නැහැ නේ. නමුත් අපේ ළඟම ඥාතියෙක් කී වගේ සත්‍යෙට පත් වෙනවා නම් මොකද වෙන්නේ? අපිට දුකයි නේ. ඇයි ඒ දුක ඇති උනේ? බාහිර කෙනෙක් පිටස්තර කෙනෙක් කිය වගේ සත්‍යෙට පත් වෙනකොට දුක ඇති නොවෙන්නත් අපේ ළඟම ඥාතියෙක් කිය වගේ සත්‍යෙට පත් වෙනකොට දුකක් ඇති වෙනක් හේතුව ඇයි? ඔව් අපි මේ බැඳිල මේ ඉන්නේ. අපි මේ තමන්ගේ කියලා මේ මාගේ අපේ කියලා මේ අල්ලගෙන ඉන්නේ. ඒක පිනතුනේ ටිකක් ආයෙ ළඟ තවත් ළඟ උනාට පස්සේ තමන්ගේම ශරීරය උනාට පස්සේ ඒක හුවා බලවත් වැඩි. දැන් මේක ටිකෙන් ටික එනවා. දැන් බාහිර ගස්කොලන් අපේ ගේ දොර තමන්ගේ වාහනය දූ දරුවන් දැන් වාහනයටත් අනුතුරක් එනකොට ලොකු අනුතුරක් නේ. අතප්පය කෙල්ල ගියා වගේ වාහනේ තමයි හරිය අනුතුරක් වුණොත් දරුවෙකුට අනුතුරක් වුණොත් ඊටත් වඩා හානියක් ලොකු දුකක් ඇති වෙනවා. තමන්ට මොනවද ඊටත් වඩා වැඩි. මේ තමන්ගේ කරගන්න කරගන්න ආත්මාවෙන් ලං කරගන්න ලං කරගන්න අපි හිතන්නේ සැපත ලැබුණයි කියලා. නමුත් බින්දුනේ සැප ලැබුණ සැපේ නෙමෙයි ලැබිලා තියෙන්නේ. මොකද්ද? අපි මේ දුක් ගොඩක් ලං කරගෙන තියෙන්නේ. ඒ නිසා මේව ලං කරගත්තට යම්කිසි ආස්වාදයක් තියෙනවා ආස්වාදයක් නැති නෑ බුදුහාරය ප්‍රතික්ෂේප කළේ නෑ. ආස්වාදයක් තියෙනවා නමුත් ආස්වාදයේ ටිකයි. අල්ප ආස්වාදයි බහු ආදීනවයි. ඒ නිසා සැබෑ නිවන් මාර්ගය කරා අපි යන්න අපේක්ෂා කරනවා නම් සැබෑ නිවීම කරා යන්න අපේක්ෂා කරනවා නම් මේකයි මාවත. මම එක ප්‍රශ්නයකට විතර අපි විස්තර කළේ. කාලෙම ගත වුණා. තව මේ දිනකොන්ට ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි දිනුතුනි අපි මේ ධර්ම සාකච්ඡාවට සමගාමීව එක එක දිනවලට විවිධ කාරණා අපි විස්තර කරමින් ආවා. උදාහරණෙ විවිධ මාතෘකා සමාන දවස්වලදී විශේෂ මාතෘකාව සමාන දවස්වලදී සූත්‍ර වගේ කාරණා විස්තර කරනවා. අදම බලාපොරොත්තු වෙන ඉතාම කෙටි වේලාවකින් අපිට වැඩි වේලාවක් නැහැ. මේ ලැබිලා තියෙන කෙටි වේලාවෙන් ඉතාම වැදගත් සූත්‍රයක් විස්තර කරන්න. ඒ සූත්‍රය තමයි අනුත්තර නිකායේ තියෙන මේ ගිය සූත්‍රය. මොකක් සූත්‍රය? මේ ගිය සූත්‍රය. මේ ගිය සූත්‍ර දෙකක් තියෙනවා. එකක් අනුත්තර නිකායේ අනිත් එක පුද්ගක නිකායේ. උදාන පාළියේ තියෙන මේකේ සූත්‍රය කියලා. අද අපි විස්තර කරන්නේ අනුත්තර නිකායේ තියෙන මේකේ සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ කාලෙ ඉති උන්වහන්සේට එක්තරා කාලයක දුපත් පාන කරා මේගිය කියලා හාමුදුරුවෝ. මේගිය. මේ හාමුදුරුවෝත් එක්ක බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී සාලිය කියන ප්‍රදේශයේ වාසය කරා. මෙහෙම වාසය කරන අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේට මේගිය හාමුදුරුවන්ට ඕන කළා ඒ සමීපයේ තවත් ප්‍රදේශයක් තිබුණා. ඒ සමීපයේ තිබෙන ප්‍රදේශයේ කියන්නේ ජන්තුගාම කියලා. මේ ජන්තුගාමයට පින්න පාටි වැඩම කරන්න ඕන වුණා. බුදුරජාණන් වහන්සේගෙන් උදෑසන කාලේ අවසර අරගෙන උන්වහන්සේට ප්‍රදක්ෂිණා කළා. මේ ගිය හාමුදුරුවෝ ජන්තුගාමයට පින්න පාටි වැඩම කළා. මේ ජන්තුගාමයට පින්න පාටි වැඩම කරපු අවස්ථාවේදී ජන්තුගාමී ජන්තු කියන ගම මැදින් ගලනවා හිමිකා කියලා ගංගාවක්. කිමිකා කියන ගංගාවක් දැකලා මේ ස්වාමීන් වහන්සේ අර ධානිට ගත් ඒ ස්ථානයේ කියලා වඳලා මේ කිමිකා කියන නදී තීරෙහි අඹ වෙනක් තිබුණා. මේ අඹ වෙනේ ටිකක් කරලා සත්මන්තරෙමින් ඉතියා. සත්මන්තරෙමින් ඉනකොට මේ ස්වාමීන් වහන්සේ හිතනවානේ මෙතන කොච්චර නම් හොඳට භාවනා කරන්න කියලා. දිවෙක ස්ථානයක් දැක්කම අපේ සමහර කැලෑවල් අයට හිතන වේ වගේ. මේ ගියාම හිතුණා. මේ අදහස පිළිදී තියාගෙන නැවත බුදුරජාන් වහන්සේ වෙත ගිහින බුදුහාමරණ සඳහා කළා. බුදුහාමරණේ මං අද දෙවන්නේ ජන්තුගාමයේ පින්ඳ පාටි වැඩම කළා. වැඩම කළා මම කිමිකා කියන නදී තීරයට ගියා. ඒ නදී අතපිට තියෙනවා එක්තරා ලක්ෂණ අඹ උයන. ඒ අඹ උයනේ මට මෙතුණ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න කිව්ව හොඳයි කියලා. දැන් මේ බුදුරජාන් වහන්සේගෙන් වෙන් වෙලා තනියම මම යන සූදානම් වෙන්නේ. බුදුරජාන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. දැන් මේ කාලේ වැඩි වෙට පින්නතුනි බුදුහාමරන්ට ඉස්තිර උපස්ථායකෙක් හත් කළේ හිටියේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ ඉස්තිර උපස්ථායකය වශයෙන් පත්ුනේ අවුරුදු 20ක් විතර ගියාට පස්සේ. එතෙක් තාවකාලිකව චුන්ද හාමුදුරුවෝ වගේ තාවකාලිකව තමයි උපස්ථාන කළේ. චුන්ද හාමුදුරුවෝ කාලයක් හිටියා. තාවකාලිකව මේගිය හාමුදුරුවිට දැන් මේගිය හාමුදුරුවින කාලේ තමයි මේ සිටි උනේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේගිය ඔබ දැන් යන්න එපා. තව කවුරුත් නැහැ නේ. තව ටිකක් ප්‍රමාද වෙන්න කියලා. මේකේ හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ නම් ඉතින් භාවනා කළා සිත වඩලා නිවන් දැක්කා. ඉතින් අපිට ආව ලබා ගත්තේ නැහැ. ඉතින් අපට තව කරන්න වැඩ තියෙනවා නේද කියලා දෙවෙනි වතාවට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. ටිකක් චෝදනාත්මක විදියට මේ අවසර ඉල්ලීම කළේ. දෙවෙනි වතාවට බුදුහාරෙන් අවසර ඉල්ලුවා. බුදුහාරේ අච්චර ලස්සන ප්‍රදේශයක් තියෙනවා. අර කිමිකා කියන ගංගා අතර අඹවනේ මම එතෙන්ට භාවනා කරන්න මට යන්න ඕන. මට ප්‍රධාන වීර්යය වඩන්න යන්න ඕන කියලා. ප්‍රධාන වීර්යය කියන්නේ මේ දැඩියෝම භාවනා කරන්න ඕනේ කියන අදහස. දෙවෙනි වතාවට සුදාන සඳහන් කරනවා මේ ගියෝම දැන් යන්න එපා. තාටිකක් ප්‍රමාද වෙන්නේ මේ යන්න කාලේ නෙවෙයි කියලා. නමුත් දෙවෙනි වතාවට කියනවා සාමිව වහන්සේ නම් ඉතින් නිවන් දැකලා ඉන්නේ. අපිට කරන්න වැඩ තියෙනවා. ඒ නිසා මට යන්න ඕනේ කියලා. දෙවෙනි වතාවේ සවස් වෙලා දුන්නේ නැහැ. තුන්වෙනි වතාවේ නැවත කියනවා සාමිනේ මට දැන් නම් යන්න ඕනේ. කිමිකා ගංගාවක බඩ තියෙන අර අඹවනේ රමණීය වූ විචිතුරු අඹවනේට මට භවනා කරන්න මට ප්‍රධාන ධීරය වඩන්න යන්න ඕනේ කියලා. පින්තුනේ මේ හාමුදුරන්ට ගිහිල්ලා යහපතක් වෙනවා නම් බුදුහම දකිනවා. එහෙනම් දෙලින්ම අවසර ලැබෙනවා. නමුත් මේ තුන් අතාවක්ම අවසර නොදී හිටිය බුදුහම දැනගෙන හිටියා මේකේ හාඳුර මේ කලබල වෙලා භවනා කරන්න ගියාට මේක සාර්ථක වෙන්නේ නැහැ කියලා. දැන් අපේ සමහර ගිය දිනවල තියෙනවා ගෙදර කලබලයේ මැදුණාම එතන මහනුවර සඳයි කියලා ඉක්මනටම මහනැලි එතන කලබල වෙනවා. ඊට පස්සේ ඒක අතර නිරාකරණයට පස්සේ කියනවා ආයෙ ගෙදර යන්න ඕනේ කියලා. එහෙම තාවකාලිකව හිතෙනවා. නමුත් සැබෑ ලෙස මෙහෙම අවබෝධයක් ලැබුණොත් එහෙම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේ තුන්වෙනි වතාවට තාක්ෂණ ඉදුවට පස්සේ බුදුහාම තුන්වෙනි අවස්ථාවෙන් පස්සේ සාමාන්‍යයෙන් තීරණයක් ගන්නවා. අය හතරවෙනි වතාවහන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒක බුදුහාමගේ පරිදි ලක්ෂණයක්. කැමැත්ත වකමැත්ත ඉතරම කියන තුන්වෙනි අවස්ථාවේදී. තුන්වෙනි අවස්ථාවේදී මහායනම් මේක ඔබ ඔස්සේම කියනවා නම් ඔබ යන්නේ නැහැ කියලා. මේ කියන්නේ සතුටට පත් වෙලා බුදුහාමට වැඳලා ප්‍රදක්ෂිණා කළා. මේ කියන්නේ කලින් අර කිමියා කිමිකා කියන නදී තීරයේ කිමුච්ච ඉතාම රමණීය ලස්සන විචිතුරු අඹවණියට වැඩම කළා භාවනා කරන්න සූදානම් වුණා. දවස් දෙකක් භාවනා කරන්න පටන් ගත්තා පින්තුනි මොකද උනේ මේ හාමුදුරන්ගේ හිතට බලවත්සේ කාම විතරක එන්න පටන් ගත්තා. රාගය ඉක්මතු වුණා. දැන් භාවනා කරන්න ගියාම තියෙන ලක්ෂණයක් මේක. දැන් සාමාන්‍යයෙන් කිහි සමාජයක් එක්ක එකට මිනිසුත් එක්ක ගැටලිනකොට වැඩි ඇඳඹිට කෙලෙස් එච්චර මිස්මතු වෙන්නේ නැහැ. නමුත් ඒ වගේම බාහිර වෙලා කෙලින්ම ඍජුවම ආධ්‍යාත්මික ප්‍රතිපදාව සඳහා නැඹුරුනාට පස්සේ ලක්ෂණයක් තියෙනවා. රාගාදී අකුසල චේතනා බලවත් වෙන ලක්ෂණයක් තියෙනවා. ඒක කාරණා කිහිපයකින් වෙනවා. එකක් තමයි මායාවේ බලපෑමකට වෙනවා ඒක. අනිත් එක සතර අපේ සතර අපි මුරුකුරුදු කරපු දේවල් ඉස්මතු වෙනවා. එනකන් මේ සූත්‍රයෙන් එක සඳහන් වන්නේ නැහැ. අටකතාවේ සඳහන් වෙනවා මේ මේගිය හාමුදුරුවෝ මීට කලින් ආසුභාව ගානකම රජගෙනෙක් වශයෙන් ඉඳලා රජතුමාගේ රාජ උද්‍යානයේ තමයි මේ අඹවන්නේ කියන්නේ. එතන රජගෙනෙක්ගේ රජ උයනක සිදු වෙන්නේ භාවනා කිරීම නෙවෙන්නේ නේද? ඊට වඩා වෙනස් දේවල් ඉන්ද්‍රිය පිනවන දේවල් නෙවෙන්නේ. ඒ අත්දැකීම මත ඒ හුරුව නිසා තමයි මෙයා මෙතනම කැපතු වෙන්නේ. මේ තුන්පාරම අවශ්‍යකත් ඒකයි. ඒ නිසා තමයි කිව්වේ යන්නේ පාදින බුදුහාම කලින්ම කිව්වේ ඒකයි. ඉතින් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක මේ වගේ අමුතර විතරක ගැඩි තේසිකට එන ගත්තා. අඳුරු අපේක්ෂා කරපු විදිහේ භාවනාවෙන් ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඊට පස්සේ තීරණ කරා දැන් ඉඳලා වැඩක් නැහැ. දැන් ඉතින් ආයෙ බුදුහාම වෙන්න යන්න ඕනේ කියලා. ඊට පස්සේ බුදුහාම වෙන්න ආවා. බුදුහාම වෙන්න ආපු මේකේ හාඳුර මේ සිද්ධිය ප්‍රකාශ කළා. එතන ප්‍රකාශ කර පාස් ආවේ බුදුහාම සඳහන් කරනවා මේ ඉන්නේ මම ඒක තමයි ඔබට කලින්ම කියන්නවා කියලා. මන භාවනාවෙන් ජීවමක් ප්‍රගතියක් අපේක්ෂා කරන යම් කෙනෙක් ඉන්නවා නම් ඊට කලින් සම්පූර්ණ කරගත යුතු කාරණා කීපයක් තියෙනවා කියලා සඳහන් කරනවා. දැන් මේ කියන තුනත් ඇතැම් විට අපත් ඇතැම් විට අපි මන භාවනාවෙන් අපේ යම් කිසි විදියකට අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වයක් අපට ලැබෙන නැත්නම් ඔන්න පින්නතුනේ ඒකට හේතු දෙක මේ සූත්‍රයේ සඳහන් වෙනවා. බණ භාවනාව සඳහා ආධ්‍යාත්මික ප්‍රගතිය සඳහා උපකාරවත් වන කාරණා පහක් බුදුහාමුදුරුවෝ මේ දේශනා කරනවා. ඒයින් පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕන. ඒක තමයි පළවෙනි කාරණේ. බණ භාවනාවෙන් දීන් වෙලා ආධ්‍යාත්මික ප්‍රගතියක් කරා යන්න අපේක්ෂා කරනවා නම් කෙනෙක් බොහෝට හොඳ කල්යාණ මිත්‍රයෙක් විතර තමන්ගේ ගැටලු निराකරණය කරන්න පුළුවන් තමන්ට වඩා ධර්මයෙන් ඥානයෙන් සීලෙන් ගුණවත් කෙනෙක් දැනුම තියෙන කෙනෙක් සමාජයෙන් ඇතුළු කරන්න ඕන. පින්තුනි ළඟින් ඇතුළු කරාට ළඟ කිසිේද වැඩක් නැහැ කල්යාණ මිත්‍රයෙක්. ඒ කල්යාණ මිත්‍රයා එක්ක කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපේට වර්තමානයේ තියෙන ලොකුම අභාගය තමයි අපි පින්කම් කළා අපි හැම පින්කමක් අවසානයේදී ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාර සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපාන පත්‍යා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරාට කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් මොකද? කල්යාණ මිත්‍රයෙක් ආවාලෙන් දුන්නොතින් කියන තියනවා. කල්යාණ මිත්‍රයෙක් හමුනොතින් කල්යාණ මිත්‍රයෙක් කියලා හඳුනගන්න පුළුවන් කමක් නැහැ. කල්යාණ මිත්‍රයෙක් හඳුනගන්න නම් පින්නතුනි අපරංග කල්යාණ මිත්‍ර ගුණධම් ධර්මඥානිය අපලඟක් තියෙන්න ඕන. ධම්මපදයේ සඳහන් කරන්නේ සමහර අය හරියට අර වළඳේ තියෙන කොත්තට දාපු හැඳ වගේ කියන. කොත්තට හැඳ දාලා තිනුනට හොස්ස ගන්නෙ නෑ හැඳ. හැඳ හොස්සේ රස ගන්නෙ නෑ හැඳ. අන්නේ වගේ කල්යාණ මිත්‍රයන්ගේ එකට විදියට සමහර වෙල මේ කල්යාණ මිත්‍රයන්ගේ ගුණ බොහෝ දෙනාට දැනෙන්නේ නෑ. එනිසා කල්‍යාණ මිත්‍රයන් ඉන්නටත් ඕන, කල්‍යාණ මිත්‍රයන් හඳුනාගන්න හැකියාව තියෙනටත් ඕන, හඳුනාගත්තට වඩා නෑ කල්‍යාණ මිත්‍රයන්ට නැමෙන ස්වභාවය තියෙනට ඕන. කල්‍යාණ සංකවංශකා කියලා මේක ධර්මයේ සඳහන් වෙනවා. එනිසා ධර්ම මාර්ගය යන කෙනෙකුට තියෙන පළවෙනි පිළිවෙතු පළවෙනි ලක්ෂණය හැටියට සඳහන් කරන්නේ කල්‍යාණ මිත්‍රාශ්‍රය. ඇතැම් විට වර්තමානයේ කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට මේ වගේ කල්‍යාණ මිත්‍රව ඉන්නවද? එවැනි කල්‍යාණ මිත්‍රව නැහැ නේද කියලා කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම කල්‍යාණ මිත්‍රයන් නැහැ කියලා හිතුවත් වෙනදින සමන්ත ත්‍රිපිටකයේ බුද්ධ වචනේ තියෙන දහම් පොත්පත් සමන්ත කල්‍යාණ මිත්‍රයෙක් වශයෙන් යොදා ගන්න පුළුවන්. දෙවනි ලක්ෂණය තමයි කල්‍යාණ මිත්‍රත් විතරක් නෙවෙයි සීලබාහෝති පාඨමොක්ත සංවර සීලේතු. සිල්වත් වෙන්නට ඕන. හය වචනේ සංවර වෙන්නට ඕන. භාවනාවට කලින් මූලික සුදුසුකම තමයි සීලය. සීලය කියන්නේ කය වචනේ කයි කරන අලු ගැටි වැඩපල අඩු කරගන්නට ඕන. ඊටත් වඩා වැදගත් වන වචනේ. දැන් අපිට හුඟක් අමාරු වෙන්නේ මේක නේද? දැන් සීල් ගත්තත් අමාරුයි මේක වචනේ සංවර කරගන්න තමයි අමාරු මේක. ඒ නිසා කෙනෙකුට හැකියාවක් වචනේ සංවර කරගන්නට ඕන. බුදුහාමුදුරෝ අර රාහුල පොඩි හාමුදුරන්ට අවවාද කළා. පච්චවෙක්කිස්වා වාචාය සම්මන් පාතවන් කියලා. යාලි යලි සිහි කළා වචන කතා කරන්න කියලා. සීලගත්තු කෙනා ළඟ තියෙන ලක්ෂණයක් මේක. ඒ විතරක් නෙවෙයි අනුමත්තේසු වර්ගයේසු බයගස්වි රක්ඛාවේ සමාදාය සික්කති සික්ඛා පදේසු. ඊටාම කුඩා වරදේ බිය ඇති කර ගන්නට ඕන. දැන් අපි සමහර වෙලෙදි කුඩා වැරදි කියලා ඒවා කරාට කමන්නේ නැහැ කියලා කුඩා වැරදි කරනවා ලොකු වැරදි විතරක් වලින් විදහක් වෙනවා. නමුත් පින්තුනි ධර්ම මාර්ග යන කෙනෙක් ඇටියට විශේෂයෙන් කරණීය මෙත සූත්‍රය සඳහන් වෙනවා නැච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ උපාදේයං කියලා. ඒකේ සඳහන් වන්නේ අපි හැමෝම කොච්චර හොඳට හිටියත් අපට සමහර දොස් කියන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රයන් නුවණැතියයි දොස් කියන්න පුළුවන් කුඩා වූ වරදක් හෝ නොකරින්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා නුවණැතියගේ දෝෂ ආරෝපණ වලට හසු වෙන්න නැති අපි කරන්න හොඳ නැහැ. කාරණීයමෙත සූත්‍රයේ වැදගත් කාරණයක් සඳහන් වෙනවා උජෝජ සූජෝජ කියලා. මේකට ඉතාම වැදගත් දෙයක්. නිවන නැමැති සාන්තපදයක් යම්කිසි කෙනෙක් අපේක්ෂා කරනවා නම් ඔහු ඍජු වෙන්නට ඕනේ, අවංක වෙන්නට ඕනේ. සාමාන්‍ය අවංක වෙල බෑ වෙන තුන සුගතියට යන්න නම් සාමාන්‍ය අවංකුණත් පුළුවන්. නමුත් නිවනට යන්න නම් සූජුජ කියපු ආකාරයට වඩාත්ම ඍජු වෙන්නට ඕන. සමා රජයේ රැකියාවක් කරනවා නම් සමා වෙන කටයුත්තක් කරනවා නම් අත්සන් කිරීමේ ඉඳන්ම සමාගේ වැටුප ගැනීම ඉඳන්ම ඉතාම සැලකිලිමත් වෙන්නට ඕන. හැකිතා සමා නිවැරදිව ඉන්නට ඕන. එහෙම හිටියොතින් තමයි සමන්ගේ මේ ගුණහපත් කංජක මේ නිවනට හේතු වන කරුණු ටික බෝධිකාරක ධර්මයන් ටික තමයි සම්පූර්ණ වෙන්නේ. ඒක දෙවෙනි කාරණේ පිළිවත් බව. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි වැදගත්ම කාරණයක් දස කතාවලින් යුක්ත වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වත්නි 32ක් කතා ගැන සඳහන් වෙනවා 23 කතාවලින් වැළකීලා ඉන්නනේ කියලා. රාජ කතා, චෝර කතා ආදී වශයෙන් 32ක් ගැන තියෙනවා. එවැනි කතා කරනකොට අපි පිළිගෙනවා අපි ආධ්‍යාත්මික ජීවිතයට හානියක් වෙනවා. එවැනි කතාවෙන් වැළකීලා ඉන්න දෙයක් සඳහන් කළා. 23 කතාවලින් වැළකීලා ඉන්න කීයද විතරක් හරි. අනිත් පැත්තෙන් මොකද කරන්න ඕන? කතා 10ක් තියෙනවා කතා. අපිච්ච කතා, සංකෘති කතා ආදී වශයෙන් සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා ආදී වශයෙන් කතා 10ක් ගැන සඳහන් වෙනවා. අපිච්ච කතා කියන අල්පේච්ඡ සාහය ගැන කතා අපි කරන්නට ඕන. අනේ අල්පේච්ඡ වින්නේ කොච්චර හොඳද? ඒ වගේම සන්තුෂ්ටි කතා, සතුට ඇතිවන කතා. හොඳට දැහැමි වීඩියෝ තියෙන කොච්චර සතුටක් අපට ආදී කතා හොඳ කතා කරන්නට ඕන. ඒ වගේම විවේකයට සම්බන්ධ කතා කියන්නට ඕනේ. විවේකීවින් එක කොච්චර හොඳ දෙයක්ද? කොච්චර තනසීමක් ගන්නවත් නෙවෙයි. අසංසත් කතා කියන්නේ අනිත් අය ගැට අනිත් අයට හානි වෙන විදිහට විශේෂයෙන් අපි ප්‍රසිද්ධ කතා කරන්නේ ඉතාම කැළකිරීමෙන් තමයි වචනය භාවිත කරන්න ඕනේ. බුදුහාමුදුරේක නිතරම අවධාරණය කළ කියනවා. අහන අයගේ නොරිදෙන විදිහට, ඒ වගේම දේශකයන් වහන්සේ ඉස්මතු නොවන විදිහට, ධර්මයේ ඉස්මතු වෙන විදිහට තමයි කතා කරන්න ඕනේ. ඒ නිසා සෑම අපි ධර්ම දේශනාවක් කරා නම් ධර්ම සාකච්ඡාවක් කරා නම් දේශක යන්නේ ඉස්මත් වෙන්නට වන. දේශක යන්නේ ඉස්මත් වෙන්නට වන. ඉස්මත් වෙන්නට වන ධර්මය. ඒ නිසා දේශකයා හෝ දේශකයාගේ ශෛලිය හෝ දේශකවරයාගේ රූපේ ඇඳුම හෝ නෙවෙයි ඉස්මත් වෙන්නට වන ධර්මයයි. ධර්මය ඉස්මත් වෙනවා කියන්නේ අපේ අවබෝධයයි වැඩවත් වෙන්නේ. අන්න එවැනි කතාක කරන්නට වන. ඒ වගේම විරිය ආරම්භ කතා, වීරිය ඇති වෙන කතා කියන්නට වන. දැන් අපි දන්නවා ආශ්‍රම බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමීන් වහන්සේලා හත් නම අර මහා පාරවතයක් මුදුරලගේ වීර්යයෙන් භාවනා කරන්න. ඉනිමක පැනගෙන ගිහින් ඉනිමක අයින් කළා. ඉනිමක අයින් කළා. කොහොම හරි අපි දැඩි වීර්යයෙන් භාවනා කරන්න ඕනේ කියලා හත් නම භාවනා කළා. එක හාමුදුරු කෙනෙක් හත් වුණා, දෙවෙනි හාමුදුරුව අනාගාමී වුණා, අනිත් ස්වාමීන් වහන්සේලා භාවනා කරද්දී නිරාහාරව මියගියා. මොකද වුනේ? දිනුතුනේ මිය ගිහලා අර නිරාහාරව මිය ගිහුවාය අපේ මේ ගෞතම බුදු සාන්තිය ඉපදිලා එයා ඉක්මනටම ධර්ම අවබෝධය කරා. ඒ වෙන කෙනෙක් තමයි බාහිය. බාහිය දාරුචීරිය. ඒ හත් දෙනාගෙන් එක්කෙනෙක්. මෙන්න මෙවැනි වීරිය ඇති වෙන කතා දැන් අපි හිතනවා මේ ගෞතම බුදු සාන්තිය අපිට අමාරු. ඒ නිසා අපි ඉතින් ඔය නිකන් ඉදමු කෙනක් දහමක් කරගෙන ගෞතම බුදුහන් කාලේ පුළුවන් කියලා නේ. මේ මෛත්‍රී බුදුහන් කාලේ පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. දිනුතුනේ මඩක තියාගන්න මෛත්‍රී බුදුහාමුදුරුව දකින්න හරි ලැබෙන්නේ මේ ගෞතම බුදු සාන්තියේ දැඩි වීරියෙන් වැඩ කළෝටි. නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරක් නෙමෙයි බුදුහාමුදුරණ දහස් ගාණක් පහළ වේ අපිට පහළුණාද කියලා ආරංචියකට ලැබෙන්නේ නැති දැන්වලා ඉපදෙන්නේ අපි. එනිසා මේ බුදුවරයෙක් දකින්න ඒ බුදුවරයෙක්ගේ දහමක් අහන්නට ලැබෙන්නේ ඊට කලින් සාසන බල පිය සඳහා දැඩි කැපවීමක් දැඩි පරිත්‍යාගයක් කළා තියෙනත ඕන. එහෙම වීරයෙන් වැඩ කරපු අයගේ කතා ගැන අපි දිනුතුනේ ඒව දස කතාවට අරගෙන දේවල්. ඒ කතා අපි කරන්නට ඕනේ. ඒ වගේම අපි දන්නවා බුදුහාමෙන් කාලේ හිටිය සමහර ශ්‍රාවකයන් ගැන. රාජහාමුදුරු ගැන අපි නිතරම කියන රාජහාමුදුරු අවුරුදු 90 ක මහනුවර දැඩි වීරයෙන් භාවනා කළා. ඒ වගේම බහුපුත්තිකා කියලා කාන්තාවක් හිටියා. දෝකුතුන් 20 දෙනෙක් හිටියේ දරුවෝ සැලකුවේ ඥාන්තිම කාලේ. මහනුනා මහනලේ සාදු වස්තුගානක මහනල දැඩි වීරේ ඉරාණිති මරාගෙන භාවනා කරලා රහත් වුණා. ඒ තැනැත්තිය. මෙන්න මේවා තමයි විරිය ආරම්භ කතා කියලා කියන්නේ. ඒ වගේම සීල කතා, සීලය හොඳට සීල රැකපු අයගේ කතා ගැන අපිට කතා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලගේ කතා ඒ වගේ තියෙනවා. සමාධි කතා, සමාධිය වඩපු අයගේ ආනිසංස ගැන. සමාධිය වඩලා පිටන්නව මොගලන් හාමුදුරු වගේ ස්වාමීන් වහන්සේලා, ඒ වගේම චුල්ලකන්දක හාමුදුරු එකනමක් වශයෙන් ඉඳලා 1000 දෙක රූප නිර්මාණය කරන්න පුළුවන් වුණා. මේ සමතේ ප්‍රතිපදයි. එනිසා සමතේ වඩන්න පුළුවන් අපි ගන්න නිග්‍රෝධ පොඩි හාමුදුරුව අර කුමන සාමණේරයන් වහන්සේ මේ සමතේ දිනු පිළිම ලැබු අභිඥා ගැන. මේව තමයි අපි කතා කරන්නට ඕනේ. වෙන වෙන අයගේ දේශපාලක් යන්නේ වෙනත් අයගේ අගුණ දුර්වල කතා කරන්න කිව්වොත් අපේ හිතේ ඔළු පිරිනව අපේ හිත හිතේ අපුතර චේතනා පහළ වෙනවා. ඒ වගේම ප්‍රඥා කතා, ප්‍රඥාවේ තියෙන අනිසංස ගැන දැන් පෙරවන් සාහනුව තමයි ප්‍රඥාවෙන් අග සම්පත් වෙනා හිටියේ. මේ ප්‍රඥාවෙන් ලැබපු අනිසංස ගැන අපර කතා කරන්න පුළුවන්. රහතන් වහන්සේලාගේ රහත් මිහිණිවරුන්ගේ කතා ප්‍රවෘත්ති. මේව තමයි දස කතා කියලා කියන්නේ. විමුක්ති කතා, විමුක්ති ලැබපු ආකාරය, විමුක්ති සුවේ ලැබපු ආකාරය ගැන රහතන් වහන්සේලා. විමුක්ති ඥාන දර්ශන කතා, ඒ ඥානය පිළිබඳව කතා. මෙන්න මෙවැනි කතා නිතර අපේ ජීවිතයත් එක්ක එකට බද්ධ වෙලා තියෙනට ඕන නිවන් මගේ යන කෙනෙක් නම්. අපේච්ච කතා, සන්තුටි කතා, විවේක කතා, අසංසට්ඨ කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා දස කතාවක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. වෙනදන් මේ කතා කරනකොට අපේ හිතේ ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. දැන් අපේ හිත බොහෝ විට හිතේ තියෙන්නේ අනිත් පුද්ගලයන්ගේ වැරදි. නමුත් මේ කතා ඉස්ස යනකොට අපේ හිතේ නිතරම තියෙන්නේ හොඳ අයගේ චරිත කතා ගැන. හොඳ වීරයන් කඩේතු කරපු මගපල ලාපු නිවන් දැකපු ඇත්තන්ගේ මේ කතා ගැන පිළිතර අහනකොට සැරියොත් සාහර ගැන මුගලන් ආදුර ගැන මහා කච්චප ආදුර පින්ද පාටි වැඩම කරපු හැටි ආනන්ද ආදුර මතට ධාරණ ශක්තියෙන් ධර්ම සංගායනා කරපු හැටි මේ කාරණා අහනකොට පින්න දින අපේ හිතේ බලවත් සාධයක් හටගන්නේ. මේක තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි ආරත්ත විරියෝ හෝති. දැඩි වීරයකින් ක්‍රියා කරන්න ඕන. ධර්ම මාර්ග යන කෙනෙක් නම් කල්යාණ මිත්‍රාත්‍රය, සිල්වත් භාවය, දස කතාව නිරුක්ත වීම, දැඩි වීරියෙන් කටයුතු කිරීම. වීරිය ස්ථාන හතරක තියෙනවා. අකුසල් දුරු කරන්නත්, කුසල් වඩන්නටත්, නූපන් අකුසල් නොඉපදීමටත්, උපන් අකුසල් දුරු කිරීමටත්, නූපන් කුසල් ඉපදවීමටත්, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමටත් වෙන මේ ස්ථාන හතරේ වීරිය පිටවන්නට ඕන. පස්වෙනි කාරණය තමයි උද්‍යාප්පේ ගාමිනී ඥාන කියලා සඳහන් වෙනවා. මේක තමයි වැදගත්ම කාරණය. උදයේ වැය පිළිබඳව ඥානයක් ඇති වෙන්නට ඕන. ඒ කියන්නේ හේතුඵල ධම පිළිබඳව ප්‍රඥාවක් හට ගන්නට ඕන. මේ දුක ඇතිවන්නේ මේ හේතුඵල ධම අනුව නේද? ආසාව මුල් වෙලා නේද දුක හටගන්නේ? ආසාව නැති වෙනවත් එකම දුකක් නැති වෙනව නේද? යම් කිසි සමුදේ ධම්මං සම්බන් නිරෝධ ධම්මං කියලා ධර්මයෙන් සඳහන් වෙනවා. සම්බන් තමයි නිරෝධ ධම්මං. ඒ වගේම තවත් සංවර සඳහන් වෙනවා අස්මින් සති ධම්ම කෝටි කියලා. මේ ඇති කල්ලි මෙය වේ අස්මින් අසති ධම්ම නොහොති මෙය නැති කල්ලි මෙය නොවේ ආදී වශයෙන් මේ තනි ක්‍රම හේතුඵල ධම මේ සඳහන් වන්නේ. මේ හේතුඵල ධම පිළිවෙලින් දැක්කම අපි දන්නවා මේ හැම දෙයක්ම බාහිර ලෝකයේ දේවල් හරියට මිරිඟුවක් වගේ නිත්‍ය දේවල් නෙවෙයි වෙනස් වෙන දේවල් නෙවෙයි. මරේ රූප මා සංඥා සංඥාව මිරිඟුවක් වශයෙන් තේරෙනවා. මෙන්න මේ අවබෝධයක් ලැබීම සමගම පිළිසින අපි දන්නවා මේ බාහිර ලෝකේ රූපයක් කියලා දෙයක් තිබුණා. වේදනා කියලා දෙයක් තිබුණා. මේවනේ ඇලෙන දෙයක් නෑ නේද කියන අවබෝධයක් අපට එනවා. මේ අවබෝධයක් එක ඇතිවන දර්ශනයනුයි අපේ දුක ටිකෙන් ටික අඩුවන්නේ. නැත්නම් අපි දුක අඩු වෙන්න කියලා කොච්චර අපි ඉගෙන ගත්තත් උපාධි ගත්තත් ගෙදර බඩු පාන් ටික වැඩි කරගත්තත් මිල මුදල් වැඩි කරගත්තත් දුක නම් නැතිවන්නේ නැහැ. දුක තවත් වැඩි වීමමයි වෙන්නේ. එනිසා මේ හේතුඵල ධම නූලින් දකින්න පුළුවන් හැකියාවක් ඒ සඳහා ප්‍රමාණවත් ධර්මයක් ශ්‍රවණය කළ තියෙන්න ඕන. ධර්මයේ ශ්‍රවණය කළ තිබුණට බෑ ඒ ධමොත්තේ දිවෙන චින්තනයක්. ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්න ඕන. මෙන්න මේ කාරණා පහේ පිළිගලා ඊළඟට තවත් කරන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒක අපි මුලින් සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු කරුණ ටිකමයි මෙතන විස්තර වෙන්නේ. ඒක තමයි අසුභා භවේ සම්බා රාගස්ස පහනාය. රාගයේ දුර්වීම සඳහා අසුභය වඩන්න කියලා සඳහන් කරනවා. අසුභය වඩන්න. දෙවෙනි කාරණේ තමයි මෙත්තා භවේ සම්බා ව්‍යාපාදස්ස පහනාය. ව්‍යාපාදයේ ඉදී ඇති වෙච්ච අමනාපයන් දුරු කිරීම සඳහා මෛත්‍රී භාවනා වඩන්න. ඊළඟට සඳහන් කරනවා ආනාපාන සති භාවේ සබ්බා විතක්කෝපච්ඡේදාය. විතරකයේ දුරු කිරීම සඳහා ආනාපාන සතිය වඩන්න කියලා. ආනාපාන සතියෙන් අපේක්ෂා කරන්න හිතේ සැනික වැඩි වෙන විතරක දුරු කිරීම. ඊළඟට සඳහන් කරනවා අනිත්‍ය සංඥා භාවේ සබ්බා අස්මිමාන සමුභාතාය. තමන්ගේ අපි හැම දෙනාගේම ලිපේ තියෙන අභ්‍යන්තරයේ ඉස්සරම තමන් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. මෙන්න මේ හැඟීම දුරු වෙන්න නම් අපි කරන්නට ඕනේ අනිත්‍ය සංඥාව අනිත්‍ය භාවයෙන් විතර බලන්නට ඕන. වෙනස් වීම නිත්‍ය නැහැ කියන තත්ත්වයෙන් විතර වැටෙන්නේ ප්‍රතිපදයක් ඇටියටයි අස්මිමානය දුරු වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා අනත්ත් සංඥේ බහ අනි අනත්ත් සංඥා භාවයේ තබ්බා. අනත් සංඥා වඩන්නට ඕන කුමක් සඳහාද? අස්මිමාන සමුග්ගහතං. අස්මිමානයේ දුරු කිරීම සඳහා අනාත්ම සංඥා වඩන්නේ කියලා. තමන්ගේ ශරීර අභ්‍යන්තරේ ආත්මයක් කියලා ස්වභාවයක් නැහැ කියන බව නිතර වඩන්න කියලා. ඉන්න තුනි ධර්ම මාර්ගයේ මෙන්න මෙතෙන් තමයි අපි අන්තිමට මෙන්න ඕන. අපි මුලදීම හොඳ දේවල් කරනවා, මල් පහන් පූජා කරනවා, බෝධි පූජා කරනවා කරනවා නේ. ඊට පස්සේ අපි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවා. ඊට පස්සේ අපි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව වඩනවා. සමාධිය වඩලා හිත සමාධිය වැඩ කරගෙන මෙන්න මේ විදියට ප්‍රඥාවෙන් අපේ ජීවිතයේ දෙස අපේ ශරීරය මනස සහිත මේ ශරීරයට විස්තරාත්මකව කියනවා නම් මේ ස්කන්ධ පංචකයට අස්වන ඉරණම මොකද කියලා. සැබෑ ලෙසම නුවණින් දැකගත් දවසට තමයි අපට මේ දුකෙන් නිදහස් වීමේ හැකියාව තියෙන්නේ. අන්න ඒ සඳහායි බුදුහාමුදුරෝ හැම සූත්‍රයකම පාහේදී විවිධ න්‍යායවලින් දැන් සෝවාන් වෙන්න අපි සඳහන් කරන දහසක් නැයින් අපි පඬිත් කියලා සඳහන් කරනවා. සෝවාන් වෙන්න න්‍යායන් 1000කින් කියන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙකුට සිව්පිරිස් සියාපත් රහතන් වහන්සේ කෙනෙකුට සෝවාන් වෙන ආකාර 1000ක් ආකාර 1000කින් කියන්න පුළුවන්. ආකාර 1000යි නමුත් මාර්ගයකයි තියෙන්නේ. දැන් අපි කියමු කොළඹින් මහනුවරට යන එක පාරයි තියෙන්නේ. ඒ පාර යන න්‍යායවල උඟක් තියෙනවා. හරස්යෙන් යන්න පුළුවන්, කාරයෙන් යන්න පුළුවන්, බස් එකෙන් යන්න පුළුවන්. ඊවිදාකර යන පුළුවන් මාර්ගයකයි නමුත් න්‍යාය උඟක් තියෙනවා. ඒ නිසා මාර්ගයයි න්‍යායයි කියන දෙකේ වෙනස අපි දැනගන්න ඕන. ඒ නිසා විවිධ න්‍යායවල වලින් අසන පුජ්‍යලංගයේ තියෙන වෙනස් සම්මනුව ධර්මයේ විවිධ න්‍යායවල වලින් බුදුහාම දේශනා කළේ. ඒකෙන් පින්නදින අපි මේ සාකච්ඡා කළේ අද අනුත්තර නිකායේ නවක නිපාතයේ තියෙන මේ ගිය සූත්‍රේ. එනිසා මේ ගිය සූත්‍රේ හැටියට අපිට මේ ධර්ම මාර්ගයෙන් ප්‍රතිඵල ලබා ගන්න නම් ප්‍රධානම දේ තමයි හොඳ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය දෙන්න ඕන. ඒ වගේම සිල්වත් වෙන්න ඕන. ඒ වගේම දැඩි වීර්යයක් අපේ ළඟ තියෙන්න ඕන. දස කතාවලින් යුක්ත වෙන්න ඕන අපි. ඒ වගේම අර මෛත්‍රිය, අසුභය, අනිත්‍යයන් සංඥා පිළිතර භාවිත කරන්න ඕන. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේව කරොත්ින් අපේ ජීවිත අකාර්ථක වෙන්නේ නේද? දූ දරුවන්ගේ වැඩ දිග කරන්න බැරි වේ, අනිත් සංඥා වැඩෝකින් ආ දරුවන්ට දක්වන ආදරය සිනහඟ නැති වේදෝ කියලා බයක් ඇති වෙන්න පුළුවන් නේ. කෙනෙකුට අපි මේ ධර්ම මාර්ගය යන්නේ අපි ගැඳින් අඩු වෙනවා. නමුත් අපි යුතුයන්ට කිතුරු කරගන්න අපි නිතරම කින කාරණා. යුතුයම් වලින් මදහරින්නේ නැහැ. අපි මේ ධර්ම මාර්ගය යන්නේ අපේ සිත දිනු කරමින් අපි මේ කරන්නේ බැඳීම් අඩු කර ගැනීමයි. බැඳීම් අඩු කරගත්තට අපි යුතුයම් මගහරින්නේ නැහැ. යුතුයම් පැහැරාරින්නේ නැහැ. යුතුයම් පිට සාමාන්‍ය කෙනෙක් කරනට වඩා ඉතාම සාර්ථකව අපි කළා සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති පෘථග්ජන කෙනෙකුගේ ජීවිතයට වඩා ධර්මයේ දන්න ශ්‍රුතවත් කෙනාගේ ජීවිතය වඩාත්ම සාර්ථකයි. එයා හොඳට යුතුයම් දන්නවා. ඒගේ ජීවිත වඩාත්ම කැනසිරදායක තෘප්තිමත් ජීවිත වඩපත් වෙනවා. ඒ නිසා පින්තුනි අපි අපේ ජීවිත මේ ධර්ම මාර්ගය ඔස්සේ දියුණු කරගන්න සාගරෙම එසේ කෙලීමට ත්‍රිවිධ ආශිර්වාදයෙන් මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාන්තරි සම්පත් කරන සේවා ගලන් සාර්ථක කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් සීල කුණිදසුන්ගේ බලයෙන් ඔබ අපන මෙන්නේ ගිය සීල නාතියෙන මේ විමන් හොදන්ව ඒ හැමදෙනාගේම සතර ජීවිත සුවපත් වෙනවා කියන පැතුමෙන් මේ කියන ආකාරයෙන් කටින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුමාරයන් පවසන්න. රැස් කරගත් සීල කුණිදසුන්ගේ බලයෙන් පරමාර්ථික දෙවියන්ුත් මේ විමන් හොදන්ව ඔබ අප හැමදෙනාමත් අපේ රට දැය සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් අපි නරක්ෂා කර දෙත්වා කියන පැතුමේ අපි දෙවියන් දක්ティම අනුමෝදන් කරමු. ආකාශත්තා ජගුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා ජගුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ජගුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරං. කරස්තරගත් මේ සීල කුණිදහිනන්ගේ බලයෙන් ඔබ අප හැමදෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පන්න වේවා. සසර ජීවිතන් සුවපත්ව ප්‍රාර්ථනා කුලව සුතුම් නිවන් සුවයත් කර සේවා කියලා සාධනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුම්පා භයම් පන්තා ච නිබ්බයම්. තාමත් වලකයන්නේ සෙලිපියා පේෂන්ට් තියෙන තැන. ඉර්දියෙන් ඉන්දියාවෙන් නම් ආපු මේ කෙනාගේ ආදාහනය කරපු ස්ථානය කියලා උත්තිය රජතුමාගේ කාලේ පිටු සෙලිපියක් තියෙනවා. අවුරුදු 60 ගණනක් වුණ ලංකාවේ තියෙනවා. සංගමිතා මේ ගියේ නෑ ආයෙත්.